ධර්ම දේශනාව. මේ ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුස්සැක ශ්‍රී පුණ්‍යෝදිහාරාමාධිපති පූජ්‍යපාද මෙඩිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්සේ සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවනතාලු අයං පදංතා ධම්මස්සවනතාලු අයං පදංතා ධම්මස්සවනතාලු අයං පදංතා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සත්තනං වික්ඛවේ උදකෝ ප්‍රම පුද්ගලා සන්තෝ සංවිජ්ජමානෝ ලෝකස්මින් පීති. අපි සතුගේ දවසේ පොයේ දවසේ මෙහෙට පැමිණ මේ සමාජයේ ඉන්න පුද්ගලයන් නතුගේ යුතු අධිපති භාරයන් තුනක් ගැන මතක් කළා, දේශනාවක් කළා. මතකද? ආපු අයට නම් මතක ඇති, ආයෙ නැත්තම් මතක නෑ. අත්තාධිපත්‍යෝ ලෝකාධිපත්‍යෝ ධම්මාධිපත්‍යෝ කියලා තුනක්. අවුමි පාත විශ්වාස කොටගෙන සමාපාලනය කර ගැනීම, ලෝකාපවාදයන්ට බයේ පහින් ගැලවීම කියන මේ දෙකම පෘථග්ජන භාවයේ තුල සීමාසහිත දෙයක් බවත් බුදුන් වහන්සේ වදාළ ධර්මයේ වතහාගෙන ධර්මයේ මූලික කොටම ලබා ගන්නා වූ පාලනීය ධර්මාධිපත්‍ය බවත්, එනේ සමාජයේ විරල බවත් අපි දේශනා කරමින් ධම්මාධිපත්‍ය කියන්නේ කුමක්ද කියලා මම පැහැදිලි කරන්න උත්සාහ කළා. මේ පස්වෙනි ධර්ම දේශනාව අපගේ මම ඉලක්කය 15යි, 15ෙන් දැන් 3න් එකක් සම්පූර්ණ නම් යන විට ඊට පස්සේ මාව ඕන මෙපාද කියලා පස්සේ බලමු. ඒ අතරතුර අපි පහුගිය ධර්ම දේශනාව හැරෙන විට ඉතුරු ධර්ම දේශනා තුන සීලින් මගින් ඔබට ලැබෙන්න සැලැස්සුවා. කැමති කෙනෙක් බෙදා හදාගෙන අහලා කරන්න කියලා කිව්වා. මනම් මගේ බණ ගොඩක් තාපහු අහනවා. දැන් මේ කියන එකත් මගේ ළඟ පිටට එනවානේ. ඒ ඇහිම හරියට උදව් උපකාර වෙනවා කියලා මට මතකයක් අවබෝධයක් තියෙනවා. තරමේ ධර්මදේශනා අහලා ගින් ආයේ ඒක අහන්න නැතුව ආය ආවොත් කලාතුරකින් තමයි ඔක්කොම මතක තියෙන්නේ. හොඩි පොතේ ඉන්න ඒවා ඔක්කොම ආපහු මතක් කරලා දෙන එකත් අපට පුළුවන්කමකුත් නැහැ. ඒක අපහසුවන් කරදරයක්. එනිසා අපි ඊළඟ ධර්මදේශනාවක් ගන්නවා නම් ගන්නේ අර මුල් දේශනා පදනම් කොටගෙන එතනින් එහාට කරුණු කියන්නේ. මට මේ ධර්මදේශනාවල ඉලක්කය වන්නේ අපට තේරෙන අප කරන දේ සැනසීම සඳහා ඔබත් තේරුම් අරන් කරන්න කියන එක ඒ පණිවිඩය ලබා ගැනීම. ඒ වගේම ජීවිතයක් සාර්ථක වෙන්න අවශ්‍ය නම් බාහිර සාධක මගින් ලබා ගන්නා වූ සාර්ථකත්වය තුළින් පමණක් ජීවිතයක් සාර්ථක නොවන බවත් බුදුන් වහන්සේ වදාළ අවාදන තාස්සනාව ජීවිතයට ගැනීම තුළ ජීවන ගැටලු බොහෝ සෙයින් විසඳාගෙන සාමයෙන් සමගින් සමාදානයෙන් පිරි වාසනාවන්ත ජීවිතයක් ගත කළ හැකි බව අපි හිතනවා, අපි විශ්වාස කරනවා. ඒ අනුව හැමදෙනාගේම සැනසීම පිණිස හේතුව, හැමදෙනාටම යහපත පිණිස හේතු වෙන ධර්ම කරුණු තමයි අපි ඉදිරිපත් කරන්නේ. මේ දී කිසියම් පැහැදිලි කිරීමක් අපි කරනු ලබනවා. පවතින යම් යම් තැන්වල පවතින ඌනතා නැත්නම් අඩුපාඩු වැරදි නිසා, බුදුහාමුදුරුවන්ගේ වැරදි නෙමෙයි, අපින් අතර ධර්මයේ ගමන් කිරීමේදී සිදු වුණා වූ වැරදි අර්ථකථනයන් නිසා අපට නිවැරදි බුදු සරණ ලබා ගන්නට බැරි වී තිබෙන බව යම් යම් කරුණු මම මේ ධර්ම දේශනාවලදී ඉදිරිපත් කරලා තිබෙනවා. මේ වැරදි මෙයයි හරි කියලා හේතු සාධකයි. ඒක රහස් එක්තරා විදිහට. අද ධර්ම දේශනාව අවසානයේ සත්‍රාසක් තියෙනවා. දැන් ඉතින් රහස් ටික ටික කියන්න ඕන. මුලකේදී කිව්වේ නැති වුණාට මුලකේදී මතක් කළා. පෙරුවන් යනු තුම්පලක වෙන තියෙන දේවල් නෙමෙයි හදවතේ තියෙන්න ඕන දේවල් කියලා. නේ? තවතරු දේශනාවදී මතක් කළා පංච උපාදානස්කන්ධයේ රූප කියන එක ශරීරයට ගත්ත තැන ඉඳලා ඉතින් ඉහට කාගේවත් ප්‍රඥාව වැඩින්නේ නැහැ කියලා. සහිතකෝ සහිතක. එවගේ අදත් කිසියම් රහතක් මේ ධර්ම දේශනාව තුළ අන්තර්ගත කරලා තියෙනවා. අංගුත්තර නිකාය ආරම්භ වෙනුවෙත් ඒක නිපාතය, දුක නිපාතය, සීල නිපාතය, චතුක්ක නිපාතය ආදී වශයෙන් මේකේ කොටස් බෙදලා තියෙනවා. සත්තක නිපාතයේ තියෙනවා උදකෝපන පුද්ගල සූත්‍රය කියලා සූත්‍රයක්. උදක උපමා කළ සූත්‍රය. උදකෝපන කියලා කියන්නේ ජලජ ක්‍රියාකාරීත්වයට උපමා කළ සූත්‍රය. ජලයේ සිදුවන ක්‍රියාකාරක. පතරේ නාන්න පුළුවන්, අතරින් හොදන්න පුළුවන්, අතරේ කිනුම් ගන්න පුළුවන්, අතරේ පාලට යන්න පුළුවන්. එහෙම උපමා කරන්න පුළුවන් අපිට. බුදුරජාණන් වහන්සේ මේ ඉන්න අපි හැමදෙනාම මේ උදකෝපම පුද්ගල සූත්‍රයෙන් ඒ හතෙන් එකකට අන්තර්ගත කරලා තියෙනවා. අපි විතරක් නෙමෙයි සමාජෙ ඉන්න ඔක්කොම. අපි මේ ධර්මස්තවණය කරලා බලමු අපි කොතනද ඉන්නේ. අපි කොතෙක් දුරට ආයතද අපි ඉන්නේ? නසුදුසු තැන්වලද කියලා. බෞද්ධ කියලා කිව්වට අපි ඉන්නේ නසුදුසු තැන්වලද? අපට තව ආයුධ දුර තියෙනවද කියලා. සත්තන්නම් වික්කවේ උදකූපම පුද්ගලා සන්තෝ සංවිජ්ජමානෝ ලෝකප්පි. අනේනි ජලයේ ක්‍රියාකාරකම් අපකට උපමා කළා වූ පුද්ගලයන් මේ ලෝකේ දැක ගන්නට පුළුවන්. කතමේ සත්ත කවුද මේ හත් වෙනවා? ඊට පස්සේ හතම මෙතන මම කියලා කාලේ නාස්ති කරන්න ඕනේ නැහැ. එකින් එක පැහැදිලි කරා. ඉදමන බික්කවේ ඒකච්චෝ පුද්ගලෝ සකින් නිම්මුග්ගෝ නිම්මුග්ගෝ හොති. මහණෙනි එක පුද්දලේ ඉන්නවා. ඔහු මේ වතුරේ වරක් ගිරුණොත් ගිලුනාමයි. ඔහුට උඩමත්තු වීමක් නැහැ. දැන් අපි සාමාන්‍යයෙන් සංසාරයට කතා කරනවා නේද සාගරය කියලා. සංසාර සාගරය කියලා කියනවානේ. කවුද මේ ගිලනාය සාගරේ ගිලනාය කවුද? සමාජයක සාගරයේ ගිලණය වෙතෙන්ද ජීව සමාදන්නේ දෙන එකක් නැහැ. ඒගොල්ලන්ට ඔය සිල් බණ තින් ඔව දුක්ඛතා. දුක්ඛතා කියන්නේ මොකද දන්නවද? අතත්පත්ත වික්‍රේ සත්තා කතා දුක්ඛතා කියලා කියනවා. ශ්‍රද්ධාව නැති කෙනාට ශ්‍රද්ධාව ගැන කතා කරන එක වගයක් වපේ. පච්චරියස්ස වික්‍රේ ඡාලගත දුක්ඛතා කියලා. නැත්නම් වෙනම උත්තරයක් මම නිකන් මතක් කළේ නේ. මතුරු පුද්ගලයාද? ඒවත් දෙන්න කැමති නැද්ද? පරිත්‍යාග ගැන කතා කරන එක සබයක් වෙනම් ඉතින් මගේ තියෙන සුත්තු දෙකට අනිද්දයි ওই බණ ටික කියන්නේ කියලා හිතන වරුණාම පරිත්‍යාග කරන්න ඉතින්නේ නැහැ මතුරුත්. එයාලා මේ සමාජයේ ඉන්නalu හොඳ නරක කියලා, පින් පව් කියලා, මෙලෝ තරලව කියලා එහෙම දෙයක් පිළිගන්නේ නැති ජීවනෝපාය සඳහා පාපකාරී ක්‍රියාවන් යොදාගත්ත පුද්ගලයෝ. ඔවුන්ට කවදාවත් තෙරුවන් වැඳලා මල් පහන් පූජා කරලා වන්දනා ගමනක් ගිහිල්ලා සතුට වෙන්න පුළුවන් හදවතක් ඇත්තේ නැහැ. දිවාරාත්‍රී දෙකේ ඔවුන්ගේ සිතේ රැස් වෙන්නේ පින් චේතනා, පුණ්‍ය චේතනා නොවේ පාප චේතනා. පාප චේතනා රැස් වෙන්නට බලපාන ජෛවික ටික මොනවාද? මෝහ, අහිරික, අනුත්තප්ප, දුක්ඛ, ලෝභ, දික්ඛි, මාන, දෝස, ඉස්තා, මච්චරිය, කුක්කුච්ච, තීනමිද්ද, විචිකිච්ඡා. මේ ජාතිකයේ අංගසි පුද්ගලයෙකු හිතේ වැඩ කරනවා නම් ඔහු කරන ක්‍රියාවට අපි කියන්නේ නැහැ පින්කම් කියලා. මේ 14 වෙනම විග්‍රහ කරමු, මේ වෙලාවේ විග්‍රහ කරන්න වෙලාවක් නැහැ. එතකොට එබඳු පුද්ගලයන් මේ සංසාර ගමනේදී සසරේ ඉගෙනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. යම්කිසි පුද්ගලයෙක් සාදරයක දිනුවොත් මොකද වෙන්නේ? උඩ උස්ම ගන්න බැරුව මෙ යනවා අරුණාම ලෝකේ තියෙන වතාපිටාවේ මොකවත් තේරෙන්නේ නැහැ. එහෙනම් මේ පාපකාරී පුද්ගලයිච්ච බුදුහාමුදුරුව වදාරන්නේ ගිලුනොත් ගිරුනාමයි කියලා කියන්නේ ගොඩේමක් නම් නැහැ. ඔවුන් ඒවා පතනම් කරගෙන යන්නේ කොහාටද? සැපයෙන් පහ වූ තැන්වලට. සැපයෙන් පහ වූ තැන තමයි අපාය කියලා කියන්නේ. අපාය කියන එකේ තේරුම අපිට වගේවත් සැපසින් තොරව නිරන්තරයෙන් මානසික වශයෙන් දුක් වේදනා නොවිඳින්න අවුරුදු 10000 ගණන් විඳින්න සිදුවෙන තැන්වලට. එහෙම අය ධර්මශාලාවක නොහිටියාට ඔබේ ඇසුරේ හෝ ඔබේ ගමේ නැද්ද? පන්සල අරහන් වෙච්ච, භාවනාව අරහන් වෙච්ච, සිල් ගන්න යනකොට හිනා වෙන, ඈ දාන දෙන්න යනකොට බණින, එහෙම චරිත නැද්ද? එන්නවනේ. තව කෑමේට කර්ම විපාක තියෙවි කියන්නේ ඒගොල්ලන්ට. ඒ නිසා ඇදගෙන ඇවිල්ලා කියන්නත් දැනේ. උඩල්ලා පොත්වල තිබ්බම ඉන්නේ නැහැ වගේ. ඇදෙන්නම කොහටද? නපුරටමයි. වරදටමයි. පොහු සතට තියනවා කියලා හොයන්නේ දැහැමි මනසේ නෙවෙයි. සරල ජීවිතේ නෙවෙයි. දේශපාලන බලයෙන්, අවි බලයෙන්, ධන බලයෙන්, ප්‍රකම් කිරීම තුළින් මොනවන් හරි ලොකු කෙනෙක් වුණොත් සල්ලි තියෙනවා නම් ඉතින් සැප. එයා ගැන තමයි බුදුරජාණන් වහන්සේ මේ වදාරන්නේ ගිලුනොත් ගිලුනාමයි. ඒක මේක වඩා විස්තර ඕනේ නෑනේ. මෙතන එහෙම ආයෙ නැති නිසානේ. ඉතකොට මේක එකට පුද්ගලෝ උම්මන් විස්වානින් මුන්ජති. වැඩි පුද්ගලයෙක් ඉන්නවා. උම්මන් විස්වා කියලා කෙනා උඩමතු වෙනවට. ආපහු ගිලෙනවට කියනවා නිම්මුන්ජති. වතුරේ උඩමතු වී ආයෙත් ගිලෙනවා. උදාහරණයක් දෙකක් කියන්නම්. කලාතුරකින් හරි සමහර අය අවබෝධ උත්සවවල ධර්මදේශනාවලට යනවා. එහෙමත් නැත්නම් තවත් තැනක විශේෂ ධර්මදේශනාවන්ට සවන් දෙනවා. සවන් දීලා වුන්ට යම්කිසි පැහැදීමක් ඇති වෙනවා. පැහැදීමක් ඇති වෙලා ඔහු පින් කරන්න ඕන තමයි, දන් දෙන්න ඕන තමයි, සිල් රකින්න ඕන තමයි, වන්දනාමාන කරන්න ඕන තමයි, බණ භාවනා කරන්න ඕන තමයි, ප්‍රඥාව වඩන්න ඕන තමයි කියලා කියනවා. පිළිගන්නවා. හැබැයි බණ අහලා ගෙදර ගියාම බණ පදේ සහ බණ මඬුව අමතක වෙනවා. ආයෙත් පරණ කුරුදු පාරටම වැටිලා අර වැරදි වලින් වැහිලා යනවා. දැන් අපි මේ වගේ ධර්මදේශනා මේ රටේ අවුරුදු ඉස්තරණක් සිද්ධ කරනවානේ. විශේෂයෙන් 2006න් පසු. අපට තේරුණා මොන කැහෙනවා මේ විවිධ තැන්වලදී. ධර්මදේශනා අවසානයේ අපි නැඳලා සතුටුයි ධර්මදේශනාව ගැන අපි ඔබ වහන්සේ මොන ගහෙන් දෙන්න දුරකථන අංකේ එහෙමත් දිනලා ගන්නවා. එන්න. හැබැයි ආපු අය අපේ ඇඟිලි දානට වඩා අඩුයි. අර බොල්ලොන්න වෙන්නේ අර සිද්ධිය. දැන් මේ ආගමනේදී මේ දවස් තුනකදී මට තව දුරකථන අංක 3 දෙනෙක් ඉල්ලා ගත්තා. තව එක්කෙනෙක් කතා කළා යම් තැනකට යන්න. හැබැයි දුරකථන වලට මට පරිවිදාවනේ ආව වෙනකම්. ඒ ගස්තකක් තියෙන්නේ. මෙතන මේ උදාහරණේ තියෙනවා. නේ? අර කියපු දේශනාව අහගෙන ඉවර අම්බිගේ පැහැදීමක් ඇති වෙලා එන්න හරි අම් වෙන්න හරි ඒවට පහසුකම් මම ළඟ ඕන තරම් තියෙනවා. හා? නමුත් කවුරු ඒ ගස්තය කතා කරන්නේ? අද ඔබටත් මම යෝජනාවක් කරනවා. මේ 200ක් ඉන්න අධ්‍යාපනයක් නිසා අපේ කාලය වෙන් කරගෙන දවසක් සත්‍රයක්වත් විවේක ගන්න නැතුව අදාළ දවසක මේ එනවා ඇරුණාම ගමේ පන්සලේ මගේ දායකින් එනොත් පිටියම් විරෝධතාවයක් තමයි තියෙන්නේ අවස්ථාවෙන් මම පන්සලේ නැතුවට ගමේ ඇත්ත දෙන්නේ නිසා ඒක දන්නවා ඒත් මම මේක තවත් කිනමක් යොදලා යවිත් තියෙන්නේ ඒ නිසා කෙනෙකුට හිතෙන්දලානේ අදාළයා තුම්මාරකින් කමරේ අපි ගෙදරට වැඩම කරලා ධර්ම දේශනා කරනවා අනේ එහෙමනම් කරන්න එපා මම ඉන්නේ නැහැ. මොකද මගේ හිතේ තියෙන අවුරුදු 24ක් මම බණ කියලා තිනවා අද්දාල් තුමාගේ පින්කම් වලින් බණ අහලා හැදිච්ච කිසිම කෙනෙක් නැහැ. අද වෙනකොට. ඒක අද චාරිත්‍රාණු පොළ බලන් බවට පත් වෙලා ඒක පින් දෙන්න බණ අහන එක ඇරුණාම බණ හන්ද බණ අහන දැන් නෙවෙයි. ඕනෑ කෙනයි එපා කෙනයි තේරෙන ඇවිදින් තනනවා. අත්තමක බණ අහන්න එන අයින් ඉතින් අපි ඒක කරත් බණ අහන්නා යමල්ලක බණ කියලා තාලා ඉන්නේ. සමහර වෙන්නේ තේරිලා යනවා. සමහරක් නෙවෙයි. ඒ කියන්නේ ධර්ම දේශනාව වල මම හරි අකමැති. හැබැයි ධායකත්වයක් වශයෙන් මගේ ධමේ මම ඉන්න නිසා ධමේ බණ ටික කියන්න උනොත් මම ගිහින් කියලා එනවා පැයකට. ඒක හරියටම පැය. මේ වගේ වරලෝස වල බලන්න පැයකමාරක් පැය දෙකක් යන්නේ පැයට ඉවර කරනවා. එනිසා එහෙම මේ 3-4 දිනක් ඉන්න දැනකට ඩිප්ටි වලට බණ කියන්න අපට ආරාධනා කරන්න දෙන්න පාය කවුරුත් නැහැ. ඩිප්ටි වල නෙවෙයි අපි බණ කියන්නේ. ආන උඟක් පිටක් වැඩි පිටක් ඉන්න තැනකින් සෑම පිටක් කයි අපි මේ කියන දේවල් තේරුම් අරගෙන බුදු සමයේ තනසීම ජීවිතේට ලබා ගනී කියන විශ්වාසය තුළයි අපි මේ ධර්මමග ගවාගෙන කැපකිරීමක් කරලා තියෙන්නේ. එහෙනම් මාතුනි දිනන තරකට සහලා පැහැදෙනවා. අනහන්ඳ යන්න හිතනවා. භාවනා කරන්න යන්න හිතනවා. සිල් ගන්න යන්න හිතනවා. ගෙදර ගියාම අර ගෙදර තියෙන යුද්ධය හරි නැත්නම් තව ආයතනයක් එක තියෙන යුද්ධය හරි ඒ කාරණා කටයුතු වලට වැදුනහම වෙලාව මදි වෙනවා. වෙලාවක් නැහැ. ඒ පුද්ගලයාට කියනවා උම්මුංජිත්වා නිම්මුංජති කියලා. පැහැදුනාට ආපහු ආයේ වැටෙනවා. පැහැදීමක් ඇති වුණාට බනහලා ආපහු වැටෙනවා. උන්ට ගොඩේ ඉන්නට පුළුවන් කමක් නැහැ. උරුත් ආපහු වැටෙනොත් ඉතින් ගිලණේට තමයි වෙන්නේ නේ. මේ සංසාරයේ ගිලෙනවා කියන එකෙන් කියන්නේ ඔවුන්ට මිනිසක් බව ඉතුරු වෙන්නේ නැහැ ආපහු මරණයෙන් පසු සසරෙම ගිලෙන්න සිද්ධ වෙනවායි කියන්නේ. ඉතුරු පුද්ගලයන් ගැන කතා කරනකොට උඟක් වෙලාව ගන්න ඕනේ නිසා අපි මේවට එච්චර ගන්න නැතුව එහාට යමු. ඉතලම එක්ක ඒකච්ච පුද්ගලෝ තුන්වැනියෙක් ඉන්නවා. ඔවුන් දිස්වා පිටෝ හොති. හැමෝම ඉල්පෙනවා. සද්ධායෙන් සනත් සහ දානයන්දී ඉංකමක්කට පැහැදෙනවා. බොහෝ දෙනෙක් අපිට එහෙම හම්බ වෙනවා. පිටෝ හොති කියන්නේ එතනම ඉන්නවා කියන එක. පිටෝ. ඉහළට යාමකුත් නැහැ. පහළට යාමකුත් නැහැ. බණක් අහනවා. දානෙත් දෙනවා. සිලුත් ගන්නවා. පින්කනුත් කරනවා. ශ්‍රද්ධාවක් තියෙනවා. හැබැයි තේරුම් ගන්න ඕනකමක් නැහැ. එක්ක තේරෙන්නේ නැහැ. එමත් නැත්නම් ඒ සඳහා වැඩිමු ප්‍රඥාවක් නැහැ. හිතපු තැනම. ඔවුන්ගේ ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. ඔවුන්ගේ ප්‍රඥාව වැඩෙන්නේ නැහැ. ඔවුන් ජීවු වෙන්නේ නැහැ. එක තැන පල් වෙනවා ඒ වගේ බවට. බණවඬුවක දැලුවොත් ගමක සමහර විට අවුරුදු 25ක් විතර බණහපුවයි ඉන්න පුළුවන්. හැබැයි තාමත් බණ අහනවා විතරයි බණ තේරිලා නැහැ. මේ ළඟදිමම අලුත් වචනයක් එකතු කළා මේ සමාජයේ. දැන් මෙයාත් මේක කරනවා කියන්නේ මේක වැටත් හොඳයි මේ වචන. ගෙදරක සාමාන්‍ය නාමගුලක් කියනහම ළඟහල බහලායට ආරාධනා කරනවානේ අද්දවසේ බණහන් දෙන්න කියලානේ. ආරාධනා කරනවානේ. ඊට පස්සේ ආරාධනා කරනකොට ආරාධනා කරන්ද බණ අහලා පිළිපදින්න දෙන්න කියලා. බණ අහන්න දෙන්න විතරක් කියන්න එපා. දැන් තියෙන්නේ බණ අහන එක විතරයි. අහනවා යනවා. එතකින් එහාට ඒකේ තේරුම් ගැනීමක් පිළිපැදීමක් නැහැ. එක්තරා විදිහකට තේරුම් ගන්න පිළිපදින්න අවශ්‍ය බණකුත් මේ රැකේ නැති වෙච්ච කාරණේකුත් තියෙනවා. එහෙමත් දැක්කක් නැතුව නෙවෙයි. එනිසා ඒකට එකතු කරගන්න තිය අලුත් ගැටණියක්. අනාසා ධර්මස්ත්‍රණේ ඊට පස්සේ ඒක තව කරුණු දෙකක් තියෙනවානේ. කල්‍යාණ මිත්‍ර සේවනයේ ධර්මස්ත්‍රණේකට ධර්මයේ කියන එක තේරුම් ගත්තාම අපි මොකද කරන්න ඕනේ කියලා අපට තේරෙන්නේ. අපිට මොකද කරන්න ඕන කියලා තේරෙන්නේ නැත්නම් අපි විවිධ උත්තර දෙයි. මොකද අපි කරන්න ඕන බුදුන් දකින්න නිවන් දකින්න කියලා ඒක එක්කෙනා කටවෙන්න දේවල් කේවි තමන් කියලා අපි තමන්ට තේරෙන්නේ නැහැ. නැහැ. ඒක තමන්ට කියන්න පුළුවන් වෙන්න ඕන. මෙන්න මෙහෙම දෙයක් වෙලා තියෙනවා. මේ වරදක් මේක. අපි මේක හදාගන්න මේ මාර්ගය යන්න ඕන මේක කරන්න ඕනේ කියලා කෙනෙකුට කියන්න පුළුවන්. එකතන පල්ලෙන පුද්ගලයා කියන එකෙන් කියන්නේ මොකක්ද ඒක? උඩ ප්‍රගතියක් නෑ. සද්ධාවක් තියෙනවා. දානාදී පුණ්‍ය කර්මයනොත් කරනවා. සින් සමාදන් වීමක් කරනවා. නමුත් එතනින් එහාට මේ දේවල් තේරුම් යන්නේ තේරුම් ගන්න හැකියාවක් නැත්නම් අපි එයාට කියනවා තිතෝ. එකතන තිතිනෝ. නම් හුඟක් විස්තර කර හැකි නමුත් මාගේ කාලයේ සීමා සාහිත්‍ය වලින් මට එහෙම විස්තර කරන්න බෑ විස්තර කරන්න ඕන දැන් එකක් තියෙනවා මේ එතකොට මේ තුන් දෙනාම හොඳයි කියලා අපිට කියන්න පුළුවන් විරල පුද්ගලයා හොඳද යන්නේ අපායට ඉතිනි විරල පුද්ගලයා හොඳද ඒත් නෑ ඔහුට ධර්මය අතහැරෙනවා ඉතිනි පායේ ඉන්න පුද්ගලයා හොඳද ඒත් නෑ ගොඩට ගමනක් නෑ සසර සාගරේ සංසාර සාගරේ පාරේ ඉන්න අර නම ගොඩට ගමනක් නැහැ. ඉතතන මිත්‍රේ එකක්ෂ පුද්ගලෝ තුන්ම විත්වා විපස්සති විලෝකති. දැන් අපි යන්නේ ගැඹුරු හරියට හරිද? දැන් යන්නේ ගැඹුරු හරියට. ඔය මුල් කටස් එක්තර කියන්නේ නැත්නම් ඒවා පෞකින් ගන්න කියන්නේ. තවත් කෙනෙක් ඉන්නවලු බණාතා ඇතුළු කොට පැහැදි දානාදී පුණ්‍ය කර්මයන් කොට විපස්සති විලෝකත කියලා කියන්නේ විමසනවා බලනවා වටපිට බලනවා. දැන් අතලා හේතියට පේනවද? පුඩපත් වෙලා අදිනුලට පේනවද? එකතන හේතියට පේනවද? පේන්නේ නැහැ. වටපිට බලන්න ඕනේ. ඒ වටපිට බලනකොට පේන දේවල් අපි බලමු ටිකක් නේ. ස්වාමීන් වහන්සේලා බොහෝ විට බණ කියන්නේ data වලින් විතරයි. සමහරවිට මම සිංදු වලින් බණ කියනවා. උන් එකක් අහගන්නේ. මනුසතා ලෝකෙ ඉපදී මං මුලා වුණා නැමදදී හරි ත්‍යාකලේ වැරදි මරුවගේ යටේ පරිදි. මේ බණ හොත බණක් මේක තියෙන්නේ. අපි හැමෝම මේ ලෝකෙ උපදිනවා. ඒ උපදිනකොට අපි මං මුලා වෙලා නැහැ. මදටි. මදටි මුලා වෙනවා. අපතන මං මුලා වෙනවා කියලා කියන්නේ මාර්ගය වරද්ද ගන්නවා කියන එක. මම නම් ඒකට ඒකේ අර්ථය නෙමෙයි මං කිව්වලා මේක කියන්නේ. මම නැමැති මුලාවට අරුව වෙනවා. ඒක තමයි කියන්නේ මං මුලා වෙනවා වගේ කියන එක. ඒ ටයිම් පාස් කරන හැම වෙලාවකම හරිදියා මං මූලිකව කරන කියා හරියන්නේ නැහැ නේ. හරිදියා කලේ වැරදි එනම් අවසානේ මාර පරාජය නැත්නම් මරණයට පත් වෙන්න සිද්ධ වෙන්නේ දැන තිබෙන්නේ නෙවෙයි. පණක් නැත්තේ ඒකේ. දීතරකට යාට හොතට තේරෙන්නේ අනික් කටින් අපිට ගන්න යනවා මේ කියන්නේ තේරුම් ගන්න. එක කියලා. නැත්තම් ඒකෙත් හොඳ ගණක් තියෙනවා මට සම්පේ. අපි බලමු මේ වටපිට බලනකොට මොනවද පේන්නේ බලමු. මේ සමාජයේ නිහිතයි දෙකට බෙදලා නැද්ද? පේනවා. නිහය පංචිල් සමාදන් වෙන්නේ, අටසිල් සමාදන් වෙන්නේ, දන් දෙන්නේ නැද්ද? දෙනවා. පැවිදි අය උපසම්පදා සීලය දක්වා සීලයක් ආරක්ෂා කරගන්නේ නැද්ද? ආරක්ෂා කරනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සෝවාන් ආදී මාර්ගපද වෙන කතා වෙන්නේ නැද්ද? කතා වෙනවා. ඒව ගැන කියනවා හැමෝම. හරිද? අපි දැනුවත් අර හොඳ දානපති භාවයෙන් යුක්තව පරිත්‍යාග ශ්‍රේණියෙන් වැඩිමින් පංචිල් රකින්න කෙනෙක්. ඒක තමයි ජීවත් වෙනවා. අර සංවර්ධන බැංකුවේ නිදුලදේ කොමනකි? සංවර්ධන බැංකුවේ ගන්න නැත්නම් ਉਹ සංසිල් කාරණාට අතීත වල නිරත වුණාට සංයෝජන වලින් නිදුලද. සංයෝජන කියන්නේ සතර බැඳ තබන බැමි. අපි මේ සතර බැඳ තබන බැමි ඇතුලෙන් ගන්න මේ ඔක්කොම කරන්නේ යහත්ලාද කියලා ඔයාලා යනවා. හැබැයි අපි පෞකල පුද්ගලයා අතාරිනකො මඩගමනින්කෝ ඉහළ පමණි. තාලේ සා සීලේ නිරතෝ පුද්ගලයා මේ පරලෝක මිනිසුන් අතර බෞභාව බෞවෝග සම්පත් ඇතිව සහ දෙවියන් අතර පහේ සාක්ෂිය උපදිනවායි කියලා කියනවා. ඔහුගේ සංයෝජන කැඩුනද? කැඩලා තියෙනවද? නෑනේ. පන්සිල් වලට ගියාගේ අටසිල් ටිකක් අතිනවා. අටසිල් වලට ගියා දසසිල් ටිකක් අතිනවා. තම පැවිදි භූමියේ පැවිදි සාමාන්‍ය රජුක උපසම්පදා දෙයක් දක්වනවා. මේ සීලයන්ට හැමෝටම විපාකක් තියෙනවා. යාපත් සීලයක් දැක්කනම් මෙලොව පරලොව වශයෙන් හැමෝටම විපාකක් තියෙනවා. මට කියන්න මේ කියන හැමෝම සංවාදක නම් තුලද ඉන්නේ කඩානද ඉන්නේ කියලා. කියනවා. මොකද කියන්නේ තුලද කඩානද ඉන්නේ? අන්නෝකයි රහස. අපේ රටේ සිල් තියෙනවා, පන්සිල් තියෙනවා, අටසිල් තියෙනවා, දසසිල් තියෙනවා, උපසම්පදාවලුත් තියෙනවා. හැබැයි කවුරුත් සංවර්ධන බැරි 10 ඇතුළෙන් එකක්වත් කඩානනේ. දෙයින් ආත්මහ ලොකෝට මේකට විශේෂ රාශියක් දානවා. අපි තාම පුතග්ජනයි. මේ පුතග්ජන බාලේ කඩා ගන්න බුදුහාමුදුරුවෝ ධර්මයේ දනා කළේ. අන 90ක් විදිහට ඔක්කොම කියනවා මහා පුතග්ජනයි තාම. අපි කියමු අපි අතරනේ අපි අතර සිල්ලා පිටුන් වහන්සේලා ඉන්නවා වේ බලාපොරොත්තු අනාගත බුදුහාමුදුරන්ගේ සාසනය චතුස්සත්‍ය අවබෝධ කරගන්න නිවන් දකින්න. ඒකට පුතග්ජන භාවයට අදාගෙන යන්න පුළුවන්. දැන් පුතග්ජන භාවය කරුවොත් සතර දහස් අහසයි කියන්නේ. හා පුතග්ජන භාවය තුලයි ඉන්නේ. බුදුරජාණන් වහන්සේලා දාල ධර්මයේ පළමුව සිදු වෙන්නේ පුතග්ජන භාවය ගැනීම. අපි කොතරම් මේ ආගමික කර්තව්‍යයන් කරගෙන ගියත් අපි පුතග්ජන භාවයේ තෝනම් ඉන්නේ. බුදුන් වහන්සේ වදාළ නිවැරදිද අපි අවතීර්ණ වෙලා තියෙනවද? තාත්තක් මමගේ ඥාති ප්‍රදේශුගේ ගමේ ගියා. ගෙදර ඉන්න ගමන් මේක ළඟ තියෙනවා පාළු දෙච්ච පන්සලක්. ඒක බොහෝගාක් එහෙමත් තියෙනවා. කට්ටියක් සිල් සමාදන් වෙලා ඉන්නවා. මේකට මම හිතන්නේ ගියා ඉතින් අර මට වැඩක් නැති නිසා බලන්නම් එක්කලා. ගුරුවරයෙක් නැහැ. බණ කියලා දෙන ආමඳුර කෙනෙක් නැහැ. බණ මඩුව අතු ගන්නවා, බෝධි අතු ගන්නවා, මල් පූජා කරනවා, පරාභව සූත්‍රයේ දේශනා කරනවා. වැරදීනේ වැරදී කියන්න පුළුවන් එකක් අපිට වැරදි නන්නේ. හැබැයි බුදුබණ එතන තියෙනවද? දුකින් මිදෙන්න අවශ්‍ය බුදුබණ කොහෙන් ගන්න වෙන්නේ? සත්‍යමර්ථෝනේ කල්ලාන වෙච්ච තේවලේ මේක දුර්ලභණියෙන් එකක්. එයා හම්බුනේ නැත්නම් අපි මොන මොනවා හරි කර කර ඉඳියට අපි එකට කියන්නේ අඳුරේ අතපත ගන්නවා. අපේ රටේ බොහෝ දෙනෙක් තාමත් මොකද කරන්නේ? අඳුරේ අතපත ගන්නවා. ඉතින් ඉන්න මේ දේරම කරපුවා අපට නොදෙන්නේ නිකම්ම නිලිනක් හම්බ වෙයි කියලා. නැහැ. අපි දෙයකට මතක් තියෙනවා. මේ රටක බලනකොට පේන දේවල් මම කියන්නේ. තව ටිකක් එහාට යමු අපි බලන්න. බුදුරජාණන් වහන්සේ සත්‍ය අසත්‍ය දෙකම සංයෝජන වගේ දේශනා කරලා තියෙනවා. සංයෝජන යන්නේ තේරුම සතරක බැල තමන. මේක දෙකට කපලා තියෙනවා උඩ භාගයෙන්ම යට භාගය කියලා. එහෙම නෙමෙයි භාගයෙන් නම් තියෙන්නේ. ඉතින් අපේ ගම් වල රටේ තියෙන උඩ තියෙන ගම උඩගම පහළ තියෙන නම් පහළ ගම. උඩ තියෙන භාගය උඩ භාගය එතන පල්ලි භාගය කියලා හැම ගණන් තියෙනවා නේ. එහෙනම් මේක උද්දම් භාගය, තෝරම් භාගය කියලා දෙකට කඩලා තියෙනවා. පාඩම් නේද? ඉස්කෝලේ ගියා නම් පාඩම්, දහම් පාසල් ගියා නම් පාඩම්, නැත්නම් වක්කල් දින සමාදන් වුණා නම් පාඩම්. පාඩම් විතරක් නෙවෙයි. මේ ගායම කරාන නිවන් දකින්නත් දැන් පාරකුත් හදාගෙන ඉන්නේ ඔක්කොම උගන්වලා තියෙන්නේ එහෙමයි. එවලේද? ඉතාලේ ඉන්නේ එහෙම නෙවෙයිද කියන්නේ? සංගලන වැඩි 10ම කරලා නිවන් දකින්න ඕන කියලා මි කියන්නේ. බලමු අපි. මොන රහසක් ඇන්නේ? එළියෙන්ද යන්නේ රහසක්? මොකද තියාගන්න. සංයෝජන නම් මේ. පහට පහට දෙකට බෙදලා තියෙන සංයෝජන සූත්‍රය. බුදුහාමුදුරුවෝ. මේ වාරි වික්‍රේ සංජා සංයෝජනානි. ආරණිමේ සංයෝජන වර්ග දෙකක් තියෙනවා. තොරන් භාගිය සංයෝජනානි, උද්දම් භාගිය සංයෝජන. ඕරම් භාගයේ ඕරම් භාගයේ කියලා කියන්නේ කාම ලෝක වලට බැඳෙන කියන එක. කාම ලෝක කොහොමද? නිකම්ම ඉන්නේ නැතුව මට උත්තරයක් දෙන්න දන්න අය. අපාය අතර මිනිස් ලෝක සහ සතිවි ලෝකේ මේ 11 දෙතොලද කියනවා කාම භූමි කියලා. මේ කාම භූමිය වල තියෙන සංයෝජන පහ තමයි සත්‍යය දිවි විචා කියලා අපිට පරාමාස කාම රාග පටිඝ කියලා කියන්නේ. දැන් මේ වටේ පිට බලනවා හරිද? දැන් අපි යමු සක්කාය දිට්ඨියට යන්න. මොකටද සක්කාය දිට්ඨිය කියලා කියන්නේ? කියන්නේ ඉතලක් තා මම වගේ කියන හැඟීම කියන බාල වටේ. මට ඒක වළංගු නෑ. ඒක නම් පාරල් දෙන්නේ අපේනි මේ සංසි ළමින්ද විභාගෙට ලියන්නේ ඇටි ඉතින් එහාට වළංගු නෑ. ඊට වඩා ගැඹුරු අර්ථයක් දෙන්න ඕන. ඇත්තටම මම කියලා කෙනෙක් නැද්ද? ඉන්නවා. අපි අපේ අම්මා තාත්තා උපන් සාධකයක් දෙනවා. ඉපදුනාම ඒ උපන් සාධකයට ආදාර කරන පාසල් යනවා, ඉගෙන ගන්නවා, ඒ සුත්තමෙන් පැටියාවක් ලබා ගන්නවා, ඒ උපන් සාධකෙ පෙන්නලා විවාහයට නම් දෙනවා, ඒ වගේම දරුවන්ට උපන් දෙනවා, මරණ සාධකෙත් සම්බ වෙනවා. ඒකට එහෙම කෙනෙක් පොතේ පටන් අවසානයේ දක්වා නැද්ද? ඉන්නවා. එහෙම කෙනෙක් ඉන්නවා. එහෙම කෙනෙක් නැහැ කියලා නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ මම වගේ කියලා කෙනෙක් නැහැ කියන වචනෙන් දේශනා කරලා තියෙනවා. ඒකට අපි කියනවා සම්මුතිය කියලා. ඒ ඉන්න බුද්ධලේ අවුරුදු 100 ජීවත් වෙනකොට සත්‍යයෙන් දසම එකක් පාසා. නැත්නම් 10 එකක් 100 එකක් පාසා. නිරන්තරයෙන් උපරිමව නැරෙනවා. එතකොට ජීවිතේ මෙයන්නේ එක වතාවක් නෙමෙයි. දැන් නිරන්තරයෙන් අපි උපදිනව නැරෙනවා. ඒක මමද එහෙම කියන්නේ බුදුරජාණන් වහන්සේට. කම්මේසු ජායමානේසු දීයමානේසු දීයමානේ. කම්මයන් උපදිත්ම පෙරත්ම මෙරත්ම මොහොතක් මොහොතක් පාසා කන කනේ කනේ සම්ප. ජායසේත දිරන්නේය මෙයසේත උපදින්ජ උපදින්නේ ජායසේත ගියසේත දිරන්නේය මෙයසේත මැරෙන්නේ. එතකොට අපිට දැන් තියෙනවා මොහොතින් මොහොත උපසිද වෙන උපතක් සමරණය. මේකට මොකක් කියලාද කියන්නේ? ස්කන්ධයන්ගේ ඉපදීම නැරීම. අර මෞගෙන් දෙහිම නැවත ඉපදීම සහ ජීවිත අවසානයේ නැරීම නෙමෙයි. දැන් තියෙන මරණයක් මේ ස්කන්ධයන්ගේ ඉපදීම නැරීම. මේ ස්කන්ධ කීයක් තියෙනවද එකවරකට? පහක් තියෙනවා නේ. පහයක පිටක් පෙරපසුවක් තියෙනවා නම් නේ. නමුත් අපි හඳුනා ගැනීම සඳහා රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පහකට බෙදෙනවා. අපි රූපයක් බැලුවත්, අපි ශබ්දයක් ඇහුවත්, අපි ගන්ධයක් වින්දත්, අප රසයක් වින්දත්, අපි කල්පනා කරතර හිටියත් මොන යම් වැඩක් කළත් ඉන්ද්‍රිය පහෙන් අරමුණක් ගැනීම නැත්නම් මනෝධාරයෙන් අරමුණක් ගැනීම නැමැති මේ ස්කන්ධ පහක ඉපදීම නැරීමේ ක්‍රියාවලිය නිරත වෙලා ඉන්නේ. ස්කන්ධ ආත්මකට ගැනීමට කියනවා සක්කාය විද්‍යාව කියලා. සක්කාය යනු පංචස්කන්ධයේ නාමයක්. පංචස්කන්ධයේ මමකට මගේකට මගේ ආත්මයකට ගැනීමට කියනවා සක්කාය විද්‍යාව කියලා. දැන් පංචස්කන්ධයේ නිරවුල තේරුම් අරගන්න නැති කිසි කෙනෙක් සංසිල් අසිල් දසිල් දැක්කට දාන තියෙන භාවනා කරලා පැවිද්දලා උපසම්පදා වුණාට සක්කාය විද්‍යාව කැඩෙනවද? වැඩතු කියන්නේ. වැඩේ වෙන්නේ නැහැ. සත්‍ය විද්‍ය තුල පුතග්ජන භාවයේ තුල ආයවර්ම සක්මල නෙලව පරිලෝවාසයේ සුගති කාමී නැරුණ විට තව ධර්මයේ තව තීරණ වෙලා නැහැ. සක්කාය විච්ඡේ anu එහෙමනම් කාද රූපයක් හමු වෙන මොහොතේදී කනට ශබ්දයක් හමු වෙන මොහොතේදී නාසයට ගන්ධයක් හමු වෙන මොහොතේදී නැත්තම් තමන්ට හිතර තරහක් ඇති වෙන මොහොතේදී වියක් ඇති වෙන මොහොතේදී රිදීමක් ඇති වෙන මොහොතේදී ඒ අරමුණ මත වූ දෙයක් මට සිදු වූ පාඩුවක් මට සිදු වූ නින්දාවක් වශයෙන් බාර ගත්තාම එතන කවුද ඉන්නේ මම ඒ මම කියන්නේ කෙස්සෝ ලොම්මෝ නියෝ දත් නොය අරමුණ බාර ගැනීමයි අරමුණ අල්ලා ගැනීමයි සක්කාය දිට්ඨි සක්කාය පංච උපාදානස්කන්ධය තමයි දිට්ඨියේ මම කොට ගැනීම දැන් එක එක අවස්ථාවක අපි ඒ කියන මම මාරු වෙන්නේ නැද්ද වෙනස් වෙන්නේ නැද්ද දේශයේදී දේශේ මම බයේදී බය මම තීර්ථාවේදී තීර්ථාව මම දුකේදී දුක මම වංචාවේදී වංචාව මම පමණක් නෙවෙයි පිනේදී පින අල්ලගත්තොත් පින බුදුහාමුදුරන්ගේ ලස්සන වචනයක් බුදුහාමුදුරෝ ඔය පින්තල් කතාවක් නෑ ධ්‍යාන කතාවක් නෑ අල්ලගත්තොත් ඇවුල අල්ලගත්තේ නැත්තම් නොකැවුල උන්වහන්සේගේ සරල ලස්සන වචනේ උපාදා පරිත්තස්සන වංචෝ විච්චරේ දේසාමි අනුපාදා පරිත්තස්සනයි මහන්නේ අල්ලා ගැනීමෙන් පැවුලක් අල්ලා නොගැනීමෙන් නොපැවුලක් දේශනා කරා අපි මේ සත්‍යතාවයේ තේරුම් අරගන්න නැතුව තව කරන්නා තව අල්ලා ගන්නවා ඒ අල්ලා ගන්න පුරුද්දෙන් තවින් මිදලා හොඳ දේ අල්ලා ගන්නවා ඒකෙන් මිදලා ගිහිල්ලා සීලය අල්ලා ගන්නවා සීලය මිදලා ගිහිල්ලා තනතුර උපසම්පදාව අල්ලා ගන්නවා එයින් අතර මිදලා ගිහිල්ලා රූප ධානය හෝ අරූප ධානය අල්ලා ගන්නවා ඒකට නම් මේ කියන්නේ රසය විච්‍ය කියලා ඒකට කියන්නේ රූප ආධාරි කියලා මේ අල්ලා ගන්නව මුලව සැතරේ මුල පිට අදලස්සාම අපි ධර්මයේ තේරුනේ නැත්තම් ගෙනියනවා කොතන හරි එලිනවා සතරට එලිනවා එතකොට මේ සංයෝජන බැරි වටහා ගන්න නැතුව කොහොමද හොතරින් මිදෙන්නේ සංයෝජන ගැන වටහාගෙන ඉන්න ඕන කතා ගන්න එනම් සක්කාය දිට්ඨිය යනු ඒ මොහොතේ අරමුණ උපදින ආරම්මණය බාරගෙන එින් යම් කිසි සුඛ වේදනාවකට හෝ දුක් වේදනාවකටපත් වී අල්ලා ගැනීම කියන එකේ තේරුම මේකයි. තවකට මම වෙන වචනයක් කියන්නම්. යම්කෝ වික්‍රේ සතං සුඛානි තේසං සතං දුක්ඛානි කියලා කියනවා බුදුහාමුදුරුවෝ. මාගණි යම්කේ බුද්ධලේකට සුඛානි කියන ප්‍රේම වදනින් පෙන්නන්න තමයි සැප කියන අර්ථයක වඩා උපාදාන කියන්නේ. යමකට උපාදාන 100ක් ඇත්නම් උට දුක් 100ක් ඇත. අපිට යාගන්න මේ ලස්සන වදනේ. යමකට උපාදාන 1000ක් ඇත්නම් උට දුක් 1000ක් ඇත. මේ දුක් කියන්නේ සැපේ නෙමෙයි. උපාදාන. උපාදානේ නැත්නම් සැපේ ඔය කියන දුක් එකක්වත් නැහැ. දැන් බුදුන් වහන්සේම සැපේ දුක් දෙන්නේ ඊට පස්සේ බුදු වෙලා. හරි. නේද? බුදුන් වහන්සේලා නිවන් සුවදුවා. සතරේ දුක් පවතින්නේ උපාදාන කියන එක. උපාදාන සංඛ්‍යාව වැඩි වෙන තරමට අර මනසතාලෝකේ උපදී මං උලා වුණා මගදී කියලා මම කියන්නේ ඒකයි මේ උපාදාන සංඛ්‍යාව වයසත් එක්කලා එන්න එන්න වැඩි කරගන්න වැඩි කරගන්න දුක් සංඛ්‍යාව වැඩි කරගන්නවා. අඳුරේ යටපත ගන්නවා. එහෙනම් පංචස්කන්ධය නැමැති දේශනේදී උපදින ඕනෑම ආරම්භණය බාරගත්තහම අල්ලගත්තා වෙනවා. බාරගත්තහම මිච්ඡ උනා වෙනවා. බාරගත්තහම සුඛ උනා වෙනවා. බාරගත්තහම ආත්ම උනා වෙනවා. ඒකට කියනවා අපි මම මගේ මගේ ආත්මය. දැන් මම මගේ ආත්මය මොකද්ද? ඒ ඕනෑම මොහොතකේ ආරම්භණය බාරගැනීම. මේකට තව තියෙනවා විෂයාකාර මිත්‍ය අලුත් විතර විග්‍රහයක් කරන්න මේ අද කල්මදී පස්සේ දවස් පොරණම් ගනිමු අපි. ඒ එකක් එකක් පාසා රූපේ මමේ මම රූපේ රූපය තුළ මායත මාතුල රූපය වේදනාව මමේ මම වේදනාවේ වේදනාව තුළ මායත මාතුල වේදනාව ඇති මේ රූපේ දනා සංඥා සංකාර විඥාන විස්තන්ත පහමම පසුගිය ධර්ම දේශනාවට පෙර ධර්ම දේශනාවේදී පැහැදිලි කළ බැවින් අද විස්තර කරන්නේ මම ওই කණටි කොක්කම අහලයි ආපහු එන්නේ කියපු කණටි කොක්කම අහලයි මේ ඊළඟ දවසට එන්නේ ඒක තරවකට මතක තියෙනවා ඊළඟ කොටස තමයි කියන්නේ එහෙනම් මිත්‍යා දෘෂ්ටිය යන මෙතෙන්දි පංචස්කන්ධය ආත්මකට ගැනීම. ඒ ආත්මකට ගත්ත පුද්ගලයාට සංස්කාරයන් නිත්‍යයි, සුඛයි, ආත්මයි. ඒකට කියනවා සක්කාය දිට්ඨිය කියලා. බුදුන් වහන්සේ සංස්කාරයන් නිත්‍යයි, සුඛයි, ආත්මයි කියලාද? බුදුන් වහන්සේ ඉගෙනගත්ත ධර්මයේ වශයෙන් අපි සාරාංශකට දැක්කේ සංස්කාරයන් දිහින් නැහැ ස්වභාවය. බුදුන් වහන්සේ බුදුරු පහළුණක් නැත්නම් සංස්කාරයන්ගේ සැබෑ ස්වභාවය උන්වහන්සේ වදාරන්නේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම බව ලෝක පවතින ධර්මයයි කියන සම්ද ලෝකේ පවතින ධර්මයයි. දැන් එහෙනම් මම හැදෙන්නේ මොනවෙන්ද? කෙස්වලින්? කෙස්වලින්? ලොම්වලින්? නේවලින්? දත්වලින්? එහෙමත් හැදෙනවා කියලා මොනවාරයි මං අහලා තියෙනවා කියනවා. නෑ, ඒ වයින් හැදෙන්නේ සිද්ධියන්ම ආරම්භණය අල්ලා ගැනීම තුළ තමයි මම හැදෙන්නේ. දැන් සංස්කාරීත්‍ය කැඩෙන්නේ කොහොමද? අපි මොහොතක් මොහොතක් පාසා ස්කන්ධ පංචකයෙන් පංචකයට උපදිනවා, මැරෙනවා. මම කියලා ගත්තොත් සංස්කාරීත්‍ය වැදෙනවා. අල්ලාගත්ත නැත්නම් සිදුවෙන දෙයක කියනවා අනිත්‍යවත් ධර්මයේ කියලා. අල්ලාගත්ත නැත්නම් අනිත්‍ය හේතු ඉතුරු නොවි නැති වෙනවා. ඒක ඔපටින් අපි වෙන ලක්ෂණයක්. අපි ඉස්සේ මුල් කාලේ සියලු සිතුවිලි හටගත්තා. සතුට, දුක, ශෝකේ, බය ඕනෑයක් හටගත්තා. නමුත් නතර කරගන්න බැඳිලුවේ නැහැ. ටිකක් වෙලා යනකොට වෙච්ච දෙයක්. පුංචි දරුවන්ගේ තරහට වෙච්ච දෙයක් නැහැ, බයට වෙච්ච දෙයක් නැහැ, දුකට වෙච්ච දෙයක් නැහැ. එක දවසක් එහෙම තරහ තියාගෙන ඉන්නේ නැහැ ඒගොල්ලෝ. තියාගෙන ඉන්නේ නැති තිබෙන නිසා නේ. අනුසය හේතු ඇදීම කියන එක සිදුවෙන්නේ නැහැ. භාවනාත්මක මනසෙ. අන්න ඒක නැති කරගත්ත එකට තමයි මම කියේ මං මුලා වුණා මගදී. දැන් ඊට පස්සේ මොකද කරන්නේ? හේතුනේ සල්ලිගත්පත් කරනවාට වඩා විශාල ප්‍රමාණයක් සිට ඇතුලේ දුක් සඳහා අනුසේ. නැවත දුක්කට ගැනීම සඳහා හේතු අපි සිය දහස් ලක්ෂ ගණනින් එකතු කරනවා. එවයින් එකක් එක මොහොතකමත් වෙනවා. එතකොට අපි එතන ඉන්නේ මම. දැන් සංකාර විද්‍යාව කැඩෙනවා කියන්නේ මොකක්ද ඒක? ජීවිත අවසානය දක්වා තියා එක මොහොතකවත් ඇති වෙන හැටි වෙන ආරම්භනේ මමමට ගන්න දෙයක් නැහැ. ඇති වෙන නැති වෙනද කේකයි පිටදා. මමමට ගන්නත් ඒකට උපාදානය කියනවා නැත්නම් ඒක පංචස්කන්ධය කියලා කියනවා. පංචස්කන්ධ දුක්ඛ කියලා බුද්ධාගමේ වචනයක් නැහැ. පංච උපාදාන ස්කන්ධ දුක්ඛ. ඒ වගේම සාධිත්‍ය සායනදොරට ඒක සාර බෝධිපන්ති ළමයි, පහේ පන්ති ළමයි කියන වචන කියන්නේ බබ අනහන කතිය. මම මගේ ආත්මය කියලා. පංචස්කන්ධය තේරුම් අරගෙන පංචස්කන්ධය ආත්මකට ගැනීම. සංකේත එකක් පාසා රූප වේදනා සංඥා සංකාර අල්ලා ගැනීම තුළ එතන තියෙන මුලාව තමයි මම කියන්නේ කියන්නේ ඒක සත්‍යක් නෙමෙයි දෘෂ්ටියක්. පොඩ්ඩ වශයෙන් බලනකොට මේසා පොඩට මේ පංචස්කන්ධයේ විග්‍රහ ප්‍රතිසපේ තියෙනවා නම් සක්කාය දිට්ඨිය කෙනෙකුගේ කැඩේ. නැත්තම් මමගේ ආගේ ආත්මය කියලා වශයෙන් ජීවත් වෙන නම් කාගේවත් සක්කාය දිට්ඨිය කැඩෙන්නේ නැහැ. එතල මම නෑල මොනවාම නෑ කියලා පාලං කරගෙන ඉච්චාට කැඩෙන්නේ නැහැ. මේ දහාගිය දෙයක් තමයි දැන් විචිකිච්ඡාව කියලා. මොකක්ද විචිකිච්ඡාව? කකේ විතරවරු කතාගෙන ඉඳ කියලාද? එහෙනම් සත්‍යාවලිය කියයි කියලාද? බුද්ධ ආදී අටතන කකේ කියලා පාඩමක් නම් තියෙනවා අපිට නේ. හරි. අපි ටිකක් ලෙනව බලන්න නේ. ඒකත් කොහොම කිව්වොත් නම් පටගයක් විතරයි. ඔබේ අපි මෙහෙම ගනිමු. ධර්මයේ බුදුහාමුදුරුවෝ කෙනෙක් කෙනෙක් ඉපදුනා. අවදානෙන් ධර්මදේශනා කළා පිළිනුවන් ඇරි අපට බුදුහාමුදුරුවෝ ගැන සැක නැහැ. එහෙම කියන්න බැරිද ඕන කෙනෙකුට? එතකොට රැකේ ගැදෙනවද? නෑ, රැකේ නම් එහෙම තමයි කැටි කඩන්නේ. බෝලේ. බුදුන් කෙරෙහි සැකේ දුරවන්නේ කෙසේද? බුදුන් හඳුනා ගන්නට ඕනේ. කොහොමද බුදුන් හඳුනා ගන්න? බුදුන් දකින්න ධර්මයේ දකින්න ඕනේ. එතකොට කියයි වචනේ නේ. ඔහොම කියන ඉක්මනට අර අnderi අලකොලෙන් අලකොලයට ගියා වගේ යන්න පුළුවන් කියන්නේ. අපි එච්චර දුරට ගියන්නේ නැත්නම් මෙහෙම වගේ. සම්මුද්ධ සූත්‍රවල බුදුරජාණන් වහන්සේ බුදු කියන්නේ කොතනද කියලා දේශනා කරනවා. බුද්ධත්වය කියන්නේ කොතනද කියලා. දෙවියන් සහිත, බහුන් සහිත, මරුන් සහිත මේ ලෝකයේ මමවන්නේ බුදුරජාණන් වහන්සේ සත්කුමාරයා බුදුවත් ආසතුමා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහ හොයින් එකක්. මගේ ආත්මය කොට දකින්න තාක්කල් මම ලෝකෙට සම්මා සම්බුද්ධත්වයේ ප්‍රකට කළේ නැහැ. යම් විදක මත පිළිපියක් ප්‍රත්‍යක්ෂ වුණාද මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධපා මේ සම්මම හේතෝහමස්මින් නමේසෝ වත්තයි මම නොවේ මගේ නොවේ මගේ ආත්මේ නොවේ ඒක හේතුඵල ධර්මයි එදයි මම ලෝකෙට සම්මා සම්බුද්ධත්වයට ලැබෙන්නේ එහෙනම් බුදු කියන්නේ කොතෙන්දද පංචපාදාන ස්කන්ධේ අනාත්මේ නැත්නම් පංචස්කන්ධේ අනාත්මේ පුතග්ජනයා පංචස්කන්ධ ආත්මකට ජීවත් වෙන්නේ බුදු වෙනව රහත් වෙනවා කියන්නේ පංචස්කන්ධ අනාත්මයටපත් වෙනවා. එහෙම සත්‍යකර විඳින්නපත් වෙන්න බැරිද? පත් වුණා. මුදුන්පත් නැයි පස්සේ මාර්ග උපදේශකත්වයට ඕන කෙනෙක්පත් වුණා. ඒකට කියනවා විදින්න තන බුද්ධනම් වූ තත්ත්වය. මෙන්න මේ පංචස්කන්ධ අනාත්මයේදී ජාති ජරා ව්‍යාධි ශෝක මරණ අරලෝධානි කම්පාණය පිටවත් වළංගු නැහැ. ඒවා හේතම අවලංගු. මේ විදින්න තත්ත්වයේදී ඒවා නිකන් කුලංගේ යන දේවල් ලැබුණාම ඒවා ඒවා නිසා රිදවන්න බෑ. මෙන්න මේ පංචස්කන්ධේ අනාත්මයයි සම්මා සම්බුද්ධ කියන්නේ පිළිසෙකට එවුත්ස්සේකට පස්සේ ඇති කියලා සැකේ දුරු වෙන්න ඕනේ. බුදුන් කෙරෙහි සැකේ දුරු වෙන්න. බුද්ධ ආදීන් කටතන සැකේ. ඊළඟට ගියේ ධම්මේ කංකටි කියලානේ. ධර්මයේ උදාහරණෝ නිරු ධර්මයක් දේශනා කළා අපට සැක නැහැ කියලා අතරින් කිව්වට එහෙම නම් මදි. ඒකට ඕන කෙනෙකුට කියන්න පුළුවන් නේ අපේ උදාහරණ දක්වා. මොකද ධර්මයේ කියන සැකේ දුරු වෙන්න ඕනේ. බුදුන් වහන්සේ වදාළ මේ සදා වළංගු එකම ධර්මයේ තමයි සේම සංස්කාරයන් අනිත්‍යය දුක්ඛය අනාත්මය. නිත්‍ය සුඛ ආත්මකට ගන්න ආසාවල් පරමිත්‍ය සුඛ ආත්මකට ගත්තොත් අපායේ පිනනිත්‍ය සුඛ ආත්මකට ගත්තොත් මනස ලෝකේ සාධිය ලෝකේ රූපී අරූපී ධ්‍යානයේ නිත්‍ය සුඛ ආත්මකට ගත්තොත් රූපී අරූපී තමතලවල වුන් සක්කායි කියනවා නමත් වෙනවති මුලාවෙන් වැළඳ වැරුණාම ගැලවෙන්නේ බුදු මහන්සියලා තිරුම සංස්කාරයන් යන මම මේක පෙර ධර්ම දේශනාවලදී මතක් කරලා කියනවා මේ තුන් බලයේ උපතින් හේතු වෙන සංස්කාර ටික අවිජ්ජාපත්‍ය සංස්කාරා කියන්නේ ඒකද අවිද්‍යාව හේතු කරගෙන කොසලකසල කර්මයන් දැක්කරයි එහෙනම් අපුඤ්ඤාදි සංස්කාරය ඉද සංස්කාරයක් පුඤ්ඤාදි සංස්කාරය තව සංස්කාරයක් රූපී අරූපී ඥානෝපදෝන සංස්කාරය තවත් සංස්කාරයක් ඒ වගේමයි හේතන් වල උපදින සංස්කාර අනිත්‍ය නිසාද නිට්ඨ නිසාද නිට්ඨ නිසා. කමෙන් හේතන් වල උපදිනවා නම් ඔහුට සංස්කාර නිට්ඨයි කියන්නේ ඒක ඔහුගේ මම ඔහුගේ මම මගේ ඒක ඔහුගේ ආත්මය. රූපී ඥාන ලාභයට මම මගේ ආත්මය වෙන්නේ රූපී ඥානය. සංස්කාරයට මම මගේ ආත්මය වෙන්නේ පාපය. පුණ්‍ය කාමිය අල්ලගත්තොත් ඒකට මම වෙන්නේ කොහොමhari අල්ලගත්තොත් ඒකෙන් මම හැදෙනවා. හරිද? එතකොට එහෙමනම් ධර්මයේ පිළිබඳ පැකේ කියලා කියන්නේ බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරවලා සංස්කාරයන්ගේ සැබෑ ස්වභාවය අනිත් දුක්ඛනාත්මක. සතරින් ගැලවීමට එසේ පිසිදු හැර වෙන විකල්ප මාර්ගයක් නැත. එසේ දකින්නවා නම් අර ආශ්‍රවශේලි තණ්හා අනුසේ ඉතුරු නොවි තේනවා. ඒ ධර්මයෙන් තම අපිට දැනීම තියෙන්නේ කියන එක ධර්මයේ තේරුම් ගත්ත පුද්ගලයෙකුට ඇති වෙනවා. අවබෝධයක් ඒකට තමයි ධම්මේ සංකති නැත්තම් ධර්මයේ පිළිබඳ සැකේ දුර වෙනවා කියලා කියන්නේ. අපි මේ කතා කරන්නේ සැකේ දුර වීම ගැන. හරියට සැකේ යන නෙමෙයි. ඒක තේරෙන්නේ නැත්තම් සැකේ තියෙනවා කියන එක. එතකොට සංගයා කියන සැකේ කොහොමද එන්නේ? හ්ම්? අපි වන්දනේ ආමරද ඉන්නවා, රඩත්තාවන ඔයගොඩක් ඉන්නවා, මනන්දලා ගැන අපිට කතා නැහැ කිව්වොත් හරියද? එහෙම තමයි මම ඕක දෙනා කියන අහලා තියෙනවා. සංගයා කියන සැකේ අපි එතන මම මුල් ධර්ම දේශනාවේ සංග විග්‍රහ කළාද නැත්නම් හතර මතකද මතකයි නේ අපි සාරාංශ කරලා ගමු ඕන බුදුරජාණන් වහන්සේ සංග කියන වචනයට නිර්වචනයක් දීලා කියනවා අපි මේ ධාතින අර්ථය ඉක්මවා අපි නම් ඉතින් ඒක පියුරක කියනවා ඒක ආමුදුරන්ට කියනවා ඒ එහෙමද නේ නමුත් බුදුන් වහන්සේ වදාරනවා ප්‍රලක්ෂණය මනාව තේරුම් අරගෙන යම් භික්ෂුවක් භික්ෂුණියක් උපාසකෙක් උපාසිකාවක් ඒ ධර්මතාවයේ යක්ත වේද විපාරද වේද විනීත වේද බෞද්ධත වේද ධම්මදර වේද ධම්මාන ධම්ම ප්‍රතිපන්න වේද පාලියෙන් ඕනනම් මෙහෙමයි කියන්න තියෙන්නේ වික්ඛෝ වික්ඛවේ යක්තෝ විපාරදෝ විනීතෝ බෞද්ධතෝ ධම්මදරෝ ධම්මාන ධම්ම ප්‍රතිපන්න වික්ඛුණියක් සම්බන්ධෙනුත් එහෙමයි උපාසකෙක් සම්බන්ධෙනුත් එහෙමයි උපාසිකාවක් සම්බන්ධෙනුත් එහෙමයි මේ ලක්ෂණයේ යක්ත විපාරද වෙන්නත් පුළුවන් නම් සංඝංසෝ දෙප්ති ඔහුට හෝ ඇයට එතුමන් හෝ එතුමියට සංඝයාව දෙවීමේ නියෝජනය කිරීමේ අයිතිය තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ මෙතන සංග කියලා කතා කරන්නේ ආර්ය ධනේ සාරතෙන්ට මාර්ග කරලා විච්ච මෙහාටට. සක්කාය විච්චේදී කිව්වා විදපත පාරමාසය කරනොත් උගේ දර හිටියක් සංගල හිටියක් ආරණ්‍ය හිටියක් ඉස්ත්‍රි කුරුත දෙලක් මොකක්වත් නැහැ. ඔහු මේ අනිත්‍ය ප්‍රාණාත්මයෙන් බලන සංග බුදු හොලකට හිටනවා. ඒ සංග භාවයේ ඉතිරි තමන් සංග සත්‍යයට පත් වෙන තුරු සැකතුරු වෙන්නේ නැන්නේ. අපිට සැක නැහැ කියලා වදලින් දිවට හරියන්නේ නැහැ. තමනුත් මේ ලක්ෂණයේ තේරුම් මාර්ගයට මෙතෙන් තව තේරුම් වෙනකොට ඔහු ඒ සංගුණ ඇතුළත් කෙනෙක්. ඔහු හෝ ඇය එතුමා හෝ එතුමිය හෝ නැකෙනි. එහෙමයි සංගේ සංකප්ප. සීකා සංකප්ප කියන්නේ මොකද්ද? දන්නාය කියන්නේ ඉතින් වරකට නෑ මොකද අපි මේ ඔක්කොත් පැතිලා ඉන්නේ. එක එක තැන් වලින් පොත්වලින් පාඩම් කරලා ඒක හරි කියලා හිතාගෙන ඉන්න නෑනේ බොහෝ දෙනෙක් ඉන්නේ. ඒවා දැනට තේරුම් ගත්ත මේ කියන්නේ මම හරියට කියන්නම් ඉදිරියට. මොකද සංගේ සංකප්ප කියන්නේ? මේ සීකා සංකප්ප කියන්නේ සිතාබල සමාදන් වීම රැකගෙන යන්නේ නේද? හ්ම්. එච්චර දුරට යන්නේ නැද්ද මේ වහන අය? ඊළඟ දේරු සීතෝවක සම්පිකාර ගෙදර යනවාද නිකම්ම? අකු ගෙනියන්නේ නැත? මේ මම එහෙම මේ තැන්වලට එන්නේ එහෙම අපරාධේ කාර්යනාස්ති කරන්න නෙවෙයි. මේ ධර්මදේශනා පහල ඉවර වෙනකොට අඩු ගානේ කාලත් එක්කත් ඉන්න ඕන මම මේ කියන දේවල් තේරෙන්නේ. අංකයන්ය සියලුම තේරෙනවා තේරුම් ගන්නේ. නමුත් මේ හැදෙන වෙන පරිපුරේ ඉන්න දරුවන් ඒ වගේම තරුණ වියේ නැදි වියේ යමක් තේරුම් ගන්න පුළුවන් අයට මේ ධර්ම දේශනා බලවත් කරනකොට මේ කියන දේ තේරෙන්න වෙනවා. එමු නැත්නම් අපරාධේ මගේ කාලේ කියනකට කියන්න වෙනවා. මම කියන්නම් නැත්නම් මොකක්ද කියලා. ත්‍රිවික්ෂාල කියලා කියන්නේ මොකේදද? ආර්යසාංග මාර්ගයේද? ආර්යසාංග මාර්ගයේ කියවොත් සතර දුකින් නිවීම පිළිබඳ සැකයක් නැතිව නැති කියන එක තමයි සීකා සංකප්පය කියන්නේ. සීතාව කියන්නේ ඔබ කියන්නේ ඔබ කියන එක අනිත් පැත්ත මම කියන්නේ. ඔගොල්ලෝ කියන්නේ මොනවද සීතාව? සමාධිය. ආ නට ඕන ඕන අදින කිව්ව හරියට. සීල සමාධි ප්‍රඥා. අන්තිම අරදී. සම්දින ප්‍රඥා සීල සමාධි. ඇයි එහෙම කියන්නේ? ඒ සම්මාදිට සම්මා සංකප්ප කියන්නේ මොකද? ඒකට මේ ප්‍රඥා කියන්නේ. ඒ ප්‍රඥාවෙන් තමයි මේකේ නාරී සීලෙට එන්න පුළුවන්. ඒකෙන් තමයි සමාධිය කියන්නේ. සීල සමාධි ප්‍රඥාන ආර්යසත්‍යයක මාර්ගය නෝ ආර්යසත්‍යයක මාර්ගයේ ප්‍රපංචයෙන් අනුගමනය කරන පූර්ව ධාතු ප්‍රතිපදාවයි. කවදාවත් සීල සමාධි ප්‍රඥාවල හිල්ල යන්න බෑ. ආර්ය මාර්ගයේ ප්‍රඥා සීල සමාධි. අතර ධානයක්. මේක මොකද ප්‍රඥාද? ඒන් පස්සේ තමයි මේ ආර්ය සීලෙට යන්නේ. ඒකයි ආර්යත්ත එන්නේ නැහැ. සීල සමාධි ප්‍රඥා නම් සම්මාදිට්ඨිය අතර ගන්න එපා බුදුහාමුදුරුවෝ. ඇයි? ඒ සම්මා සමාධියකට කරා මොකද සම්මාදිට්ඨි සම්මා සංකප්ප දාලා තියෙන්නේ. මොලින් ප්‍රඥාවත් නිසා මේ ධර්ම දේශනා කරන්නේ මොකටද අපි? මේ ප්‍රඥාව ඇති කරන්නේ. අන්න ප්‍රඥාව තේරෙනවා ප්‍රතිස්තාව ප්‍රඥාවෙන් තේරෙන සීල සමාධියක් කියන මේ මග ඇතනේ කියන එක. සීකා සංකප්ප. ලාමදී නන්නේ ඉතුරු හරියුම්ක් කියන්න ඊළඟට සුප්පන්තේ සංකප්පය අපරන්තේ සංකප්පය සුප්පස්වරන්තේ සංකප්පය පටිච්චසමුප්පාද ධම්මේ සංකප්පය අයන්න සිති වික්‍රේ සම්මාති සිති නෙවි කත්තම් විත්‍යාද මේ කියන පෙරභවයේ පිළිබඳ සැකේ මේ භවයේ සැකේ මත් භවයේ පිළිබඳ සැකේ කියන එකෙන් පෙන්වන්නේ තේ ධර්මජාල සූත්‍රයේ සඳහන් කරනවානේ පූර්වාන්ත කල්පිත 18යි අපරන්ත කල්පිත 64යි කියලා මම මින් පෙර කොහේ නේද මම මැරි තව කොහේ යයිද ආවේ ඔය මේ කුප්පන්ත අපරන්ත අඥාන. ඒකවල යන ආපු කෙනෙක් ඉන්නවා කොහෙද හිටිය වෙනවා. යන කෙනෙක් ඉන්නවා යන්නේ කොහෙද කියලා. ඥානං කියලා කියන්නේ මේ මොහොතේ යම් යම් හේතු නිසා ස්කන්ධ පහට ගන්නවා. ඒක එතන නැති වෙනවා. එහයි ආපු කෙනෙකුත් නැහැ, එහේ යන කෙනෙකුත් නැහැ. මෙතනම හටගත්තු දෙයක් නැති වෙනවා. නමුත් අපි මේක වරන්ද ගත්තාම අපි දැන් මා කෙනෙක් ඉන්නවා වර්තමානයේ අනාගතේට යන කෙනෙකුත් ඉන්නවා ඒ මම මගේ ආත්මය. එතකොට අම්මගෙන් දැක්ක දෙයක් ලයිට් එක. සාමාන්‍ය සබාලලු අවුතුනේ මම ඔබට කියලා දෙන්නම් ඔබ ආවා කියලා හිතනවා නම් ඒකත් කරදී. මේ යනවා කියලා හිතනවා නම් ඒකත් කරදී. මම ඔබට කියලා දෙන්නම් කියලා යාමක් හේමක් නැති මඟ. ඒකයි අපේ දැක්ක. එහෙන් ආවා අනාගතයට යනවා කියන එක නෙමෙයි. මෙතන හද ගන්නවා මෙතන නැති වෙනවා. ඇත්ත සිද්ධියන. එතකොට ආයේ නැහැ යන්නේ නැහැ හේතු පරිත සම්භූතං හේතු බංගාදී උද්දති යන කේනවා. ඒ නිසා කරමම කසේ වීද ඥාන ඇති අය එහෙම හොයනවා. මතුමාගේසේ ආයිද ඒ අය හොයනවා. පෙරත් දැනුත් තමයි මතුවල. එහෙම ඒ පිළිබඳව හොයන එකට තමයි මෙතන අඥානං කියන්නේ. නමුත් දැන් මෙතන අරසේ හේතු මත යම් හට ගැනීමක් සිදු වෙනවා. ඒ හටගත්ත දේ අනිසේ ඉතර කරන්නේ නැති වෙනවා. ඒක නැත්තම් අනිසේ ඉතර නොවි නැති වෙනවා. දැන් මෙතන තියෙන්නේ අපිට දීර්ඝ කල්ප කෝටි ගණනක් අතර ගමන ආවා කියලා කියවත්. මේ ජීවිතේ අවුරුදු 60යි 70යි අපිට වයස කියලා කියවට ඇත්ත වශයෙන්ම පවතින්නේ මේ මොහොත පමණයි. ඉගෙන ගන්නhari සිරුරකින් ධාරි, භාවනා කරන්න ධාරි, බණ අහන්න ධාරි, මොනවා හරි කරන්න ඉතුරු තියෙන්නේ කොච්චරද? වර්තමාන ස්කන්ධ පහ විතරයි. කරන දේක් ඒක තුළ කරන්නේ. අතීතේ ගතවන දේක් අනාගතය මේ ධර්මතාවයේදී ආපු නැති දේක්. වර්තමානයේ පමණයි යමක් කරන්නේ. ස්කන්ධ පහ කියන්නේ ඉතරයි. ඉතරයි ජීවිතේ. ඒ මොහොතේ මේක තේරුම් ගන්න ඕන හදා ගන්න ඕන. එතකොට එනන්නේ එහෙම ස්කන්ධ පහ උපදිනව නැත්නම් අනම් අතීතේ නැහැ නැත්නම් අනාගතේ දෙයක් නැත්නම් එතන පටිච්ච සමුප්පාද ධම්ම හේතු බල ධර්මයෙන් හටගන්නේ එතකොට. ඒක ස්වභාවික ක්‍රියාවලියක්. ඒක අල්ලා ගන්න කෙනෙකුත් නෑ, අසාරින්න කෙනෙකුත් නෑ. අල්ලා ගත්තාමයි වැඩම තියෙන්නේ. මෙහෙම සැකයේ දුර වෙන්න තව සවිස්තරයි වෙලාව මන්ද නිසා අපි ටිකක් ගන්න. විචිකිච්ඡා විතරනේ කතා කරලා පැහැදිලි කරේ නේ. මොකද ශ්‍රීලන්ත කවරා මාසේ කියන්නේ? මොන තීරුවටද? පිටිවම නේ ශ්‍රී ලංකාවේ. එදාට දුක්ඛේ ආදී උත්තර ගෞත සුනගෝර තරක්ක ඒකයි තිලප්පත පරමාර්ථය. නිවන් අවබෝධ කරගන්න දෙකින් මිදෙන්න මොකද්ද කරන්න ඕන? පංචස්කන්ධයේ අනිදුක්ඛ අනාත්ම වශයෙන් බලන්න ඕන. වෙන කිසිම විකල්පයක් නැහැ. ඒක තේරුම් ගත්තේ නැතුව පන්තිල් වලින් හරි අටපින් වලින් දසවිල් වලින් හරි සාමාන්‍ය සිල් වලින් හරි උපදේ සම්පදා සිල් වලින් හරි මොනින් හරි මට නිවන් දැකලා නිවන් තියනවා කියලා හිතනවා නම් ඒ හැමතැනම තියෙන්නේ තිලප්පත පරමාර්ථය. අපි ඔක්කොම අහුවෙලා නේද ඒක? ආයතන මොකද අපි බේරලා ඉන්නේ ඊළඟට පරමාර්ථය අදලා තියෙන්නේ. සිල් දකින්න කාටද කියන්නේ මේ දෙන්නා නේද? නමුත් සීල වෘත්ත වලින් මේ මම කියන මුලාව දුරු වෙන්නේ නැහැ. සීල වෘත්තත් අන්තිමට මම අටසිල් දකින්න මම පන්සිල් දකින්නවා කියලා තාත් මම හදාගන්නවා. මේ ළඟදී දැක්ක කවි අදිස්සිය මම කාර්යාවු කීයද අදලා සද්දෙකට ගොඩ වුණා මම නාස්තලම ගොඩ කරගත්තා. ගොඩ කරගත්තාම මේක ඇතුළේ නෝ වයෝවෘද්ධ ප්‍රභුවරේ. එතුමන් මට සතුටවහන්න ඉස්සරලා කිව්වනවා අස්කන්නෙත් නැහැ මාළුකන්නෙත් නැහැ පන්සල් දැක්කම හරි ප්‍රතිපත්ති කාමී වෙන්නේ නැහැ දැන් එයාගේ මම කවුද අස්කන්නෙත් මම මාළුකන්නෙත් මම වහු කරන්නේ නැති මම ඕක තමයි මේ රටට එන ධර්මයේ තේරුම් නොගත්ත සේලමත් මම හදා ගන්නවා මම නොකෑරෙනුත් හදා ගන්නවා මම ඕක හරි අල්ලගත්තත් මමද එන්න මේ ශ්‍රීලංකක පරමාර්ථය කියලා කියන්නේ ප්‍රත්‍යක්ෂණය වටා ගැනීමකින් තොරව මේ සංස්කාරයන් සේරෙන්නේ කර්ම සේරෙන්නේ බාහිර කිසිම සීල වෘත්තියකින් ඒ සඳහා ළඟාවෙන්න බෑ. අපි සමාජයේ ජීවත් වෙනකොට ඔබ ගෙදර ඉන්නකොට පංචශීල වෘත්තිය. ඔබ මෙතන ඉන්නකොට අටශීල වෘත්තිය. මම සමාජයක් එක්කලා ඉන්නකොට උපසම්පදා සීලෙ ඉන්න ඕන එක සම්මතිය. තම ඔබට දැනගතාවක් කිව්වා මාතික මාතාවගේ කතාව කියලා හැමෝම මනෝභාවනාවද කළේ කියලා කිව්වයි කියලා. සෙලකුණු වදනවා කියලා කියන්නේ සිතනා වහන්සේම ආනාපානසති ඉරියව්වකන පිළිකුල් භාවනාව එක එක භාවනා කියන්නේ අපි හැමෝම පිළිකුල් වඩනවා කියලා කියන්නේ. අම්මත් ගැදර ගිහිල්ලා දෙනකොට වඩනවා පිළිකුල් වඩනවා කියලා කියන්නේ. එනම් ලක්ෂණය අවබෝධ කර ගැනීමකින් තරව නැවත ඔබට හේතු තැලීමක් නැත්නම් මේ අනුසේ හේතු ඉතුරු නොවීමක් නැහැ. පිළිකුල් පරාමාසය කරනවා කියන ඕනෝකයි බාහිර කිසිදු සීල වෘත්තයක් මේ සඳහා වළංගු නැහැ. ඔන්න වඩකේ මර කොහොම දැක්කද? දැන් මේ මොකක්ද අපි කියේ විපස්සති විලෝකති මම මේ දෙන්නේ විපස්සති විලෝකති තමයි හරියටම විපස්සති විලෝකති එන්නට පුළුවන් නම් ඔහුගේ අරමුණ මමකට ගත්ත තැන අල්ලා ගැනීම නේ සක්කාය දිට්ඨිය හැදෙන්නේ කියන එක තේරුම් ගන්නවා සක්කාය දිට්ඨි පිට්ටා කියලා පිට බලාම ආව සංයෝජන දෙන්නේ කඩා ගන්න පුළුවන් වෙනවා ඉදපන පිට්ටේ එකක්ෂෝ පුද්ගලෝ උන්මුන්ජිත්වා තරති කතරති තරති දැන් මෙන්න මේ ඉතිමි ඉතිමි ඉතිමි කෑලි සක්කායික පිට්ටා කියලා පිට බලාම ආව කඩාගත්ත පුද්ගලයාට තමයි මේ වතුරේ හරහා තරණය කරන්න පුළුවන් තරති අනිත් කාටවත් තරණය කරන්න බෑ වතුරේ ඉන්නවා පීනනවා ගිලෙනවා උඩයට යනවා විතරයි කරන්න පුළුවන් වතුරේ ඇතුළේ සක්වතුරේ එතරම් මේක නන්නේ වතුරෙන් එතර වීම. කන්නේ මාර්ගඵලාලිය මුත්තලට ඊළඟට මොකද කරන්න තියෙන්නේ? දැන් සත්කායිකයේ චිකිත්සා දිනපත කරා මාස බැරුණා නම් තව මොනවද තියෙන්නේ? කාමරාග පටිග. භාවනාවෙන් සිදුවන්නේ කාමරාග පටිග තුනී කිරීමයි. මේක බණයක් තියෙන සිදුවන්නේ. අපි දන්නවා මේ සත්‍යාසෝ කියන සූත්‍රයේ තියෙනවා ආස්ත්‍ර සේන ආතර දීපයක් දේශනා කරනවා. කල්‍යාණ මිත්‍ර සේවනයේ ධර්මස්තවලින් ප්‍රහාණයෙන් කියලා විවිධ වචන භාවිතා කරනවා. භාවනාවෙන් සුඛිත ආශ්‍රයවෙත් කියලා tikai තියෙන්නේ. දැන් අපට යමෙකුට අපි ඉන්නකොට සත්‍යයෙන් කියන්නත් අපි ලබත පරාමාස කරුණායි කියලා. ඔහුට කාමරාග ව්‍යාපාද දශමයක්වත් නැතිලා නේ. කිමුණම විදිහටම උපදින. දැන් ඔහුට සතිපට්ඨානේ ඕන වෙන්නේ උපදින වෙලාවට ඒ කාමරාගය මමද? නිත්‍යද? අනිත්‍යද? මගේද? මගේ නොවේද? මගේ ආත්මේ නොවේද? මේ කාමරාග ව්‍යාපාද දෙකේ සම්බන්ධයක් මම පෙන්නන්නම්. මිනිපෙච්චි දැකලා තියෙනවනේ. මිනිපෙච්චි වල කූරුත් තියෙනවනේ. කවුරුත් දැකලා තියෙනවද මිනිපෙච්චි යන්නේ මෙතන කූරු වල කිඳර එහෙම? නැහනේ. සාමාන්‍ය මිනිපෙච්චි ඇතුළේ තියෙන කූරු වල කිඳර එකට තියෙනවද කියලා. නැහනේ. කොහොමදපත් වෙන්නේ? එළියට අරගෙන අර පිටතට හප්පන්න ඕනේ. ගැටරෙන් තමයි මිනිපත් වෙන්නේ නේ. කාමරාගෝලින් කරන්නේ ගැටෙනක ගැටෙනකොට තමයි ව්‍යාපාදේ නැත්නේ කාමරාග ව්‍යාපාද හඳුනා නොගෙන කාමරාග ව්‍යාපාද උපදින අවස්ථාවේදී මේ මොහතර සිය කායිතා නොකල කරන භාවනාවක් නැහැ යම් මොහතක ඔබට කාමරාග ව්‍යාපාද හටගනීද ඒ ආයතනයේද පස්තිකයේද රැතිකිලියේද දුරේ මාර්ගයේද වෙලෙද කියන්න මම දන්නේ නැහැ මෙතන අපි එන්න පුළුවන් ඒක මොකද ගැටෙන්න කාරණා මෙතන නැහැ නේ ඔක්කොම එක සංවරයක දීන්නේ කාමරාග ව්‍යාපාද හටගන්න වෙලාවට ඒ හටගත් එකෙන් ක්‍රියාවට යා නොදී එකට කරන්න පරිගන්න ඉඳලා යා නොදී හටගත් දෙයක් නැත්තම් නැති වෙනවා නැත්නම් අල්ලා නොගැනීම තුළින් මොකද වෙන්නේ? ඡය වෙනවා. නහී රෝධ හරේරානි සම්සම්පීත පුදාගෙන. බයිලොජි චේතනක් සංසිදෙන්නේ නැහැ. හරිද? අරේ නැද. නොකිරීම සංසිදෙනවා. මේ නොකිරීම කියන්නේ හටගත් දේ ආපහු අල්ලා ගන්න නැත්නම් ප්‍රතිත්‍යාවක් දක්වන්න යන්නේ නැත්නම් ඒක ඒ මොහොතේ නැති වෙන්නේ යලි හේතුවක් පිටරු නොකරන තමයි. මෙන්න මේ නැති වෙන එකට තමයි අනිත්‍යවත් ධර්මය කියලා කියන්නේ. ධර්මයේ සරණ කර ගන්න තෝර වර්තමාන මොහොතේ කාමරාග ව්‍යාපාද හටගදිද්දී එවැනි ක්‍රියාවට නොයන්. දැන් පළවෙනි කොටස කාමරාග ව්‍යාපාද තුනී වෙනවා. දැන් අපි ගනිමු අනේ පිළිසිතුමා, පිටරයිතුමා, විසසාසිත දේනිය, දිවිය, අවාචම් මේගොල්ලෝ සවන් නුවා නොයිද? අරිකම් කලේ නැද්ද? දරෝතිස්සෙනෙක් ලැබුවේ නැද්ද? අහ්? ඒ අය ඒකේ කාමරාග ව්‍යාපාද තිබුණා වුණ නේ වැඩි දියුණු කරගන්න නැති අපි ඉස්සරේ හැම. එන්සම් සාමාන්‍ය ජීවිතයක් කරා. මේ සෝවාන් සුත්තරේ ඇයි කියන්නේ සමාජ ජීවිත කාමරාග තියෙන නිසා නෙමෙයි කරන්න පුළුවන් රාජ්‍ය පාලනයක් කරන්න පුළුවන්. ඔවුන් දැන් අවාසනාවට අපේ සාසන ඉතිහාසයේ ඉන්නහට ඔවුන්ගේ ප්‍රගතිය කියන්නේ. එනිසා අපි සෝවාන් වුණා කියලා විතරක් හිතන් ඉන්නවා. නමුත් තේරුම් ගන්න ඒ මාර්ගඵලලාභී වෙන තතු එතනින් එහාට තමයි මේ බුදුරජාණන් වහන්සේ වදාළ ප්‍රතිපත්ති පූජාවෙන් මුදුන් කිරීම ක්ලක්ෂණය ලැබීම කියන ධර්මතාවය පවතින මෙතනින් එනවානේ. කාමරාග ව්‍යාපාද පළමුව තියෙන්නේ තුනී කරන්. දැන් අර සංස්කාරයේදී විචක්ෂණයකට තමයි මාත කරුණා නම් ඔහු පිළිගන්නවා ඊට පස්සේ සංස්කාරයන් නිජස්කය ආත්මයි කියලා. නැහැ ඒක වැරදිමක් බව දන්නවා. නමුත් Tamanta කරපු කරන පුරුද්දක නිත්‍යසු පාස්කකට එන්න පුළුවන්. ඒ වෙලාවට එතන අපි දකිද්දී දැන් අර අකුසල චෛත්‍ය 14 මං කිව්වා නේද? මෝහයි දෙක අනුස්සත් උද්දච්ච. ඒක තිබුණාද සති කියලා වචනයක් එහෙම? නැහැ නේද? හරි මම කියපු 14 මං අහන්නේ. ආයිත් කියන්න. කියනවා බලන්නකො. මෝහයි දෙක අනුස්සත් උද්දච්ච ලෝකදීන්සි මාන දෝසිතා මච්චරිය කුක්කුච්ච සීන විද්ද විචිකිච්ඡා තිබුණාද? එකන අපසල සාරිස්තිකව සති නැහැනේ එතකොටනේ. ආ එතන සතිපට්ඨානයක් ඇති නැහැ. තරන්න මේකේ දිනනවාද කියලා. සද්දා සති හිරි ඔත්තප්ප අලෝභ අදෝස తත්‍ර මජ්ජත්තා කායපස්ස සිද්දපස්ස දිස්ති කියලා හම් කියන්නේ. කොතනද තිබුණේ? සති. ඔන්නෝ සති නැමති ජයිත්කේ වැඩි දියුණු කරන එකට තමයි සතිපට්ඨානය වඩනවා කියලා කියන්නේ. අනිත්‍ය දුක්ඛ අනාත්ම බවට මම මගේ මගේ ආත්මය නොවන බවට යහපත් චේතනාවන් දිදී ඇති නැති වෙන බවට වැඩෙනකොට ඒක තමයි සතිපට්ඨානය වඩනවා කියන්නේ. හතර ඉරියව්වේ. එතකොට තමයි කාම රාග ව්‍යාපාද උපදින වෙලාවට කයට රසට ප්‍රියාවට යන්න නොදී ඒවා සංසිඳවන්න පුළුවන්. ඒක තමයි රූප සමෝසුත්වනේ. ඒ වගේ සංසිඳීමනේ හැප. මෙන්න මේකට ප්‍රතිපත්ති පූජාව කියලා කියනවා. මේකේ භාවනාව කියලා කියනවා. එතකොට මේක තේරුම් ගත්ත පුද්ගලයා සතර ආපායට යන තවලට ඌ අසින් කෙරෙන්නේ නැහැ නිසා අපි කියනවා සෝවාන්වත් සතර ආපායෙන් මිදුනේ වෙයි. දැන් ඊට පස්සේ කාම රාග ව්‍යාපාද අදත් තුනී වෙන්න ජීවිතයක් ගන්න පුළුවන් ජීවිත දෙකක් ගන්න පුළුවන් අරු 10ක් ගන්න පුළුවන් 5ක් ගන්න පුළුවන් බුදුහාමුදුරුවෝ ගානක් නම් කියලා නැහැ. හැබැයි වාසේෂණ කරලා තියෙන ආත්ම හතක් ඇතුළත. තමන් වහන්සේ වෙන ධර්මත. අපි මම යමක් තේරුම් අරගෙන ඒක කරගෙන ඉන්නවා කියලා. මට වඩා වැඩි යමක් මේක තේරුම් අරන් කළොත් එහෙම ගුරුවරයා පරිදිනවා ගෝලයා ඉස්සර වෙනවා. අනිවාර්යෙන්ම සිදුවෙනවා. නැත්නම් එහෙමයි සිදුවෙන්නේ. ඒ විතරක් ටික කියන්න වෙලාවක් නිසා මේක ගැට කරන්න වෙනවා. අපි එකෙන් මොකද කියන්නේ? කාම රාග ව්‍යාපාද ඉතුරු වෙනකොට සතරුදාගාමි. තවන් භාගයක් තියෙනවා. අපි කාම රාග ව්‍යාපාද ඉතුරු නැතුව අවසන් කරන්න ඕන ඒ අනිත් දුක අනාත්මයෙන් බැලීම. එතකොට අනාගාමි. දැන් සංයෝජන වෙන්නේ කාම රාග ව්‍යාපාද තුනීවීම විනාශ වීමේදී සක්කාය දිට්ඨි විචිකිච්ඡාසල ප්‍රතිපරමාස කාම රාග ප්‍රතිවසංගමන කියා කියවරද? දැන් මම මේ කියන දේ හොඳ ආකාරව ගන්න. මේ තමයි රහස. බුදුහාමුදුරුවෝ ලෝකෙට පහළ වෙන විට සත්‍යකරෝසි පුද්ගලයන් ගෙදරින් ඉවත් වී වනාන්තර ගත වී ජනසනේ භාවිතා නොකොට සෝවාන් නොවි සමත භාවනා වඩා නීවරණ යටපත්කොට. තේරුණාද මම කියන දේ? නැති කරලා නෙවෙයි යටපත්කොට. ඒ හේතුවෙන් ඔවුන්ට අරුණා මේ සංවදන පහ යටවී සූත්‍රාදාරෝකලාග මානුෂ්‍ය විද්‍යාවේ උත්තර භාවිය සංයෝජන පහෙන් එකකට කෝපසාරයි. රූපී ඥාන ලාභියානම් රූප රාගේ දහුණා. අරූපී ඥාන ලාභියානම් අරූප රාගේ දහුණා. එතකොට මේ උත්තර භාවිය සංයෝජන තියෙන රූපී ඥාන රූප අරූපී ඥාන වලට නැත්නම් රූපාචර අරූපාචර ඥාන වලට අහු විශ්යයි. එතනයි ඒක තියෙන්නේ. එහෙනම් අහු වුණේ බුද්ධ කාලේ දෙතර විදියට. අපි ධර්මයේ තේරුම් අරගෙන ගියත් අපි පංචස්කන්ධයේ අනාත්මය තේරුම් අරගෙන අපට රූප රාග රූප රාග මානුෂ්‍යයක් කියන්න පුළුවන් නේද? ඒකට ඒ ඥාන උපදවාගෙන කරන්න ඕනේ ඒක. ඒ ඥාන උපදින්නේ කොහොමද? ප්‍රත්‍යක්ෂණය වඩපු නිසා. නෑ ඒක යටපත් කරන නිසා අර අරමුණට නෝරමදී මම ඇහැරලා යම්කිසි ආරම්මණයක් ඥානයක් වශයෙන් ලැබුණ නිසා. තේරෙනවද? එතකොට මම ඉන්න කොටමද ලැකෙන නිසා වරුන්ට රූප රුණු සක්කායි චිකිත්සා කියන ප්‍රතිපරාමාස වෙනුවට උන්ට මම උනේ රූප රාගය එක් අරූප රාගය. බුදුරජාණන් වහන්සේ විද්‍යාසෝත්‍ර දේශනා කරමින් කියනවා අන්ත විද්‍යා භික්ෂුණිය කියනවා රූපමය ඥානලාභය අනිදුක්ඛනාස්සයෙන් වඩන්තෝන සමන්ගේ ඥානය. රූපී ඥානය. අරූපී ඥානලාභය අනිදුක්ඛනාස්සයෙන් වඩන්තෝනේ අරූපී ඥානය. අපි අරූපී රූපී ඥාන වඩනවාද ගෙදර හරි ඉඳලා හරි පන්සලේ ඉඳලා හරි කරුවා? නෑ අපිට එහෙම කරන්න වෙලාවක් නෑ. මේ ලෝක ඥාන වඩන්න කැලේට ගිහින්ම කරන්න ඕන. මේක මේ බාහිර සමාජයත් එක්කලා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපට තියෙන්නේ මොනවද එහෙනම්? සක්කාය දිට්ඨි විචාරලපත පරාමාස කාම රාග පිටික. මේක මගහැරලා ගිය කාලේ තාලට තියෙන්නේ හේතුවට රූප රාග රූප රාග මානුෂ්‍ය විචය. කාට හරි සංයෝජන තියෙන්නේ 10යි නෙමෙයි 5යි. එක්ක මේ පහ මගහැරලා ගියොත් මේ පහ. බුදුරජාණන් කම්මේ පහ කඩා ගන්නවා නැත්නම් කඩා ගන්න බෑ අහුවෙනවා. දැන් බලන්න මෙතන තියෙනවානේ ඊළඟ තැනට එනකොට මම පෙන්නම්. කාම රාග ව්‍යාපාද තුනී වෙනකොට අපි අනාගාමී කියනවා. නේ? අනාගාමී පුද්ගලයා ඊට පස්සේ මොකද වෙන්නේ? අනාගාමීව පරලෝක ගියොත් සුද්ධාවාසවල පංචසුද්ධාවාසවල උපදී එතනින්ම ස්කන්ධ නිමිය යනවා. ඒරුණාම තව කඩන්න යමක් තියෙනවා කියලා තියෙනවද? තියෙන සූත්‍රය නම් වෙනසක් දෙන්නම් මම ඔයගොල්ලන්ට තියෙන සූත්‍රය පැහැදිලි කරලා තියෙනවා මනාව. රූප රාග අනුද්ච අරුණහම මේවා කරන්න නැහැ. මේවා කරන්න තියෙනවා කියලා පෙන්නන්නේ නැහැ ඉති. නැත්තම් මම අර දෙන්නපු බහුවිද දවසක පෙන්නපු අර මේ මොකක්ද අර අර නපුරික සූත්‍රේ ඒකෙත් එහෙම කියලා තිබුණේ නැහැ. අපට වෙලා තියෙන විශාල මුලාවක් මේ මම පෙන්නන්නේ. අපි හිතන් ඉන්නවා සංයෝජන මේ සහයෙම කඩාගෙන නිවන් දකින්න ඕනේ. නෑ ඒක සමාජයේ මේක දෙකකට බෙදුවොත් බුදුහාමුදුරුවෝ කවුරු හරි අහුවෙන්නේ එක පහකට නිසා. කාම ලෝක වාසයෙන් අපි අහුවෙන්නේ මුල් පහට, මේක මගහැරලා අහුවෙන්නේ අද පහට. බුදුන්මහමුනේ ධර්මයේ වටහන අපි කඩන්න ඕන මේ පහ. අරයට බුදුහාමුදුරුවෝ මේකල කඩන්න ඕන මේ පහ. කාකාරී සංයෝජන පහයි කඩන්න තියෙන්නේ. නරහසක් එලි කරන්න බැරි රහස් සමාධිය කාටවත් සායුක්ත අරස්ථායක මාර්ගය යන්නේ නැතුව මේක මෙහෙම කියන්න බැහැ. එන්න ඔයගොල්ලෝ දැන් හිතන්නේ නැපා මේ පහ කඩලා ආය රූපී ඥාන උපදවාගෙන ඒලා තියෙන මහත්ය කරලා රූපී ඥාන කඩලා නිවන් දකින්න යන්න හිතන්නේ නැපා ඕක තමයි ඊන ලෝකේ කියලා කියන්නේ. හදාගත්ත මාර්ගය. Taman ඉන්නේ හදාගෙන සංයෝජන වෙන 10ක් කරලා. මේ සූත්‍රය එහෙම නැහැනේ. මේ මං කියන සූත්‍රෙත් එහෙම නැහැ. කොහොමද කියන විතර ටික කියන්න වෙනවා. එතකොට මේක විකච්ඡෝ පුද්දලෝ දැන් අපි කතා කළා තරතිනේ අන්න ඔහු තරණය කරනවා සක්කාදිටිය නිසා පිළිපත පරාමාස පදාගෙන ඊට පස්සේ කාමරාළු ව්‍යාපාර තුනේ කරගෙන යනකොට මේ සතර තරණය කරනවා තරණය කරන පුද්දලයන් උන්වහන්සේලා ඊට පස්සේ මේ විකච්ඡෝ පුද්දලෝ ප්‍රතිනාගත්තෝ හොයි ඔහු යම් කිසි අනාගාමීව නම් ඉති ප්‍රතිස්ථාවකට කෙලවරකට සමුන්න කෙනෙක් වෙනවා තෝන්ෙහි තුන රූපී අරූපී දමතල වල යන්නේ සුද්ධාවාසවල සුද්ධාසවලින් මෙහි ආපහු වෙන්නේ කෙලින්ම ස්කන්ධ නිඥාම විතරයි තියෙන්නේ මේ ජීවත් වුනොත් එහෙම ඉතර ජීවිත කාලයේදී ඉඳපර දිච්ච එකක් වූ පුද්ගලෝ සිංහවති පාරගතව තලෝ චිත්තෝ ග්‍රාහමනෝ රහතන් වහන්සේ කියන තැන දවටම පත් වෙන්න පුළුවන්කම එනිසා හැමදෙනාටම රූප රාග අරූප රාග මානෝත්තස්ස අවිද්‍යාව කඩන්න නැහැ ඒවා තියන්නේ රූප රාග මාන අරූප රාග මානෝද්දච්ච විද්‍යාව උපදවාගත්ත අයයි. ඒ උපදවාගත්තේ කලේ ජීවිත ප්‍රතිලක්ෂණ අවබෝධ කරගත්තේ නැතුව අත්කලම සාන යෝගේ වැඩි වූ අයයි. සම්බන්දය බුදුකෙත් සම්බන්ධයක් නැහැ. ස්කන්ධයන්ගේ නිවීම දිගටම සිදු වෙන අනිත් දුක්ඛනාත්. තාත් කිතු නම් ඒක සිදු වෙන තරම කොච්චර කාලයකද යාවි. එන්න කෙනෙක් ඉන්නේ නැහැ එතකොට ආයේ. අපෝ මෙහෙන්නේ අනාගාමී කියන එකේ තේරුම මේකයි. එහෙනම් මම කියනවා සංයෝජන අපි පහක් හැදීමෙන් සතර ගමන කෙලවර හැකි 10ක් අනා කැඩීම යන කඩපාඩමක් වචනයක් විතරයි. පාපා පෞද්ගලික ප්‍රායෝගික ධර්මයේ වටහාගත්තේ නැති අය පොතෙන් කියන බණක් විතරයි. නැහැ. අනාගාමී රූපී අරූපී යන්නේ අර බුදුන් වහන්සේව හමුුනේ නැති නිසා මාර්ගඵලලාභී නොවන නිසා නිවර්ණ යටපත් වූ නිසා මේ කාමාරමුණු වෙනුවට හිතවට අසවත් අරගත වුණා. මේක මායාවේ ඊළඟ කල. මේක හොඳ නෑ කියනකොට ඔහු හිතවට ලක්ෂණ ලෝකයක් හදලා දුන්නා. ඔවුන් මාරතාව කියන්න දන්නේ කොහොමත් ආපහු සෝවන්නලා නෑ. ඒ රූපී අරූපී ඥානෙ ඉවර වුණත් ආපහු හේන ප්‍රතිසන්දි වලට ආපහු වෙන්න වෙනවා. ඇරුණාම වෙච්ච මහන්සියෙන් වැඩක්. තේරෙනවද? එහෙනම් අපි සබහන්න තව තියෙනවනේ. ඕකයි මුලින්ම පටන් අරගෙන තියෙ මට යම් යම් දේවල් මේ සමාජයට කියන්න තියෙනවා පරිදි මරින් කියන්න බෑ කියලා. හරි නේද යන්ත්‍රී? මම කීවට පිළිගන්න එපා. නිදහසේ ගිහින් හිතලා බලලා කල්පනා කරලා තේරුම් ගන්න සහායත කඩන්න ඕන පහද කඩන්න පුළුවන් ප්‍රායෝගික මොකක්ද? සමහර තේසන ඔබ කරදාවත් මේ වනතුරු අහලා නැතුව ඒක තමයි ත්‍රිපිටකයත් එක්කලා ජීවිතය ගත කිරීම තුළ අවුරුදු සිද්ධානක් යනකොට හම් වෙන දේවල්. මට මේ සැකේ ඇති වුණේ අද ඊයේදී. මම කල්පනා කරනවා ඇයි අවිද්‍යාව සංවර්ධනය වෙන 10 යකට තියෙන්නේ? අවිද්‍යාව නම් දුර වෙලා නැහැ. එහෙනම් අදට මේ අවිද්‍යාව හදන්න තියෙන්නේ කියලා මම කල්පනා කරනවා. එහෙමයි මම මේකට එළඹුනේ. දැන් සත්‍යාවිද්‍ය ගණන්තුව මම කියලා කෙනෙක් නැහැ කියලා කියන්නේ. නමුත් අදට තේන්නම අවිද්‍යාව දුර වෙන්න තියෙනවා. අවිද්‍යාව දුර වෙන්න තියෙන්නේ අපට නෙවෙයි. රූප රාග රූප රාග මානුෂ්‍ය සිතනයි අවිද්‍යාව කියන්නේ ඒක මම කොට ගැනීම. අපිට තියෙන්නේ මේ පහ. අපි ධ්‍යාන වඩන්න යන්න නැත්නම් කෙලෙස් යටපත් කරන්න යන්න නැත්නම් අපිට රූපී ධ්‍යාන අරූපී ධ්‍යාන උපදින්නේ නැහැ. ඒ වගේම දේහ දෙක කර පරිච්ඡේද ඥානය මොකක්වත් අවශ්‍යයක් නැහැ. ඒවා අන්න ඔන්නෙත් කෙලෙස් යටපත් කරන්න යන පාරි. ඒක අභිඥා කියලා කියන්නේ කෙලෙස් යටපත් කරනකොට කාම අරමුණු එපා කියලා කියනකොට ඊට වඩා හොඳ දෙයක් ලැබලා දෙනවා. විවස ලක්ෂණ, විවසන ලක්ෂණ, ඒවා සැල් නැති වෙනවා ඊට පස්සේ. මේක මායාවකම නේද? මේ නිවන නැත්තම් ලක්ෂණ එක විතරක්. රූපී ඥානය තනං අරූපී ඥානය ඊට පස්සේ. ඒ තරමක මේ මායාවනමති මුලාව නැත්තම් මම නම්ති මුලාව මේ සතරේ අපි වහල්ලලා බඳින්න බරන හදනවා යරුනාම ගැළවෙන්න ලේසියෙන් දෙන්නේ. ගැළවෙන එකම ක්‍රමය තමයි එහෙමනම් සංස්කාරයන් කොහෙද අල්ලා නොගැනී අනිත්‍යස්ථානාත්. අතිවස්තන සූත්‍රයෙන් ආරම්භ වෙනවා. නැතකින්ති ලෝකේ උපාදීයති. මේ ලෝකෙ කිසිවක් අල්ලා ගන්න දෙයක් නැහැ. රූපේද, ශබ්දේද, ගන්ධේද, රසේද, දිවස්සද, දිවකනද, පරිචාරණයේද, රූපී ධානයේද, අරූපීද මොනව අල්ලා ගත්තත් එකෙන් හැදෙන්නේ මම. එහෙනම් ආයෙත් පහරෙන් නිදීමද රැඳීමද? රැඳීම. රැඳීම නෙමෙයි අපට ඕන නිදීම. එහෙනම් සංයෝජන ගැන ඉස්කෝලේ ගිහිල්ලා මාස 10ක් ඉගෙන ගත්තා. විභාග වලට ලියනකොට මාස 10ක් ලිව්වා. මුල් කාලේ බණ වලට 10ක් ගැන කිව්වා. අද කියන්නේ මම. බය නැතුව කියනවා. ඕනම කෙනෙකුට අපි කාම ලෝකේ ඉන්න අය නම් අපිට මේ සංයෝජන පහ තමයි කඩා ගන්න තියෙන්නේ. මොනතර ධර්මස්ථානයකට කල්යාණ මිත්‍ර සේවනයෙන් කඩා ගන්න. ඉන්පසු ජීවිත කාලයම භාවනාව. කාමරාග ව්‍යාපාද සියලුම රෝග තුනී කරන්න ඕන. නැත්නම් එතනින් හරි තුනී කරන්න දෙයක් නැහැ. සොබත රූපී ඥාන නැහැ අරූපී ඥාන නැහැ එනිසා රූප රාගත් නැහැ අරූප රාගත් නැහැ මානත් නැහැ උද්දච්චත් නැහැ අවිජ්ජාත් නැහැ ප්‍රායෝගිකව කරලා බලන්න මේක එහා ගැන මං කියන කොට කියන්නේ ගිහින් බලන්න කියලා අරනවා විතර දෙන්නේ නැහැ ගිහින් බලමු අපි එතකොට මේ ධර්මශාලාව තුල කරෙන්නා වූ ධර්මදේශනාවල අපි අන්තිම ධර්මදේශනා පහක් කරලා එලි කරන විශේෂයන් ඔය ඒ විශේෂයන් කරන්න තියෙන නිසා තමයි එන්න දැනක් පාඩගන්න. වැඩි දුක්ක් ඉන්න දැන. එහෙම නැතුව නිකන් පත් රටේ ප්‍රදේශ තියෙන නිකම්ම බණ කතාවක් කියලා යන්න නම් දවල් ධානේ වළඳනකොට 12 ඉවර 12යි. විනාඩි 15ක් ඇතුළත සිල් සමාදන් වුණාට පින්නේ මේ ධානේ දීපු අයට පින් දීලා තත්ත්වයක රේඛාවක් නැතුව 11යි කාලයක ධර්ම දේශනාව ඉවර කරලා 12 වෙනකොට පෙන් පහස් වෙලා ධානේ වළඳනවා. මේ එකයි කාල වෙනකොට මෙතෙන් ඉන්නේ. 7:45ට තව කෙනෙක්ට යන්න ඕන පහමාර දක්වා තව බණක් කියන්න. ඇයි අපි එහෙම මහන්සියෙ? අපිට මොකවත් ලබන්න නෙමෙයි. මාතනාවකට මොකක් හරි කරලා පුරුද්දක් නිසා මේ ධර්මතාවයන්ගේ වෙනස්කම් පිළිබඳ වැටෙනවා. වෙන්න පුළුවන් දෙයක් නේද මේ බුදුත්මාන්ති වදාළ ධර්මය අපි ජීවිතයට ගත්තොත් අපි සැලසෙන ඇරුණාම අපිට වෙනසෙන්න ධර්මයක් නැහැ. මේ ජීවිතයේදීම අපිට එන්නේ සැනසීම වැඩි වෙන ඇරුණා. නමුත් දැන් බලන්න අපි 10ක් කඩාගෙන ඉන්න හිතත් තාක්කල් අපි වැරදිලා නැද්ද කියලා. දැන් බලන්න සීරප්පිට පරාමාසය කියලා කියන්නේ අජිත ගෝත්‍ර කියලා හිතාගෙන තාක්කල් අපිට වැරදිලා නැද්ද කියලා. එන්නම සත්‍යදිත්‍ය කියලා කියන්නේ ශරීරේ මම කියලා හිතානින් තාක්කල් වැරදිලා නැද්ද කියලා. අමුලදී ඔබට කියවා නේද ධර්මයේ නිර්වචනයේ වැරදීමට ඉඩ ඇද්ද? දිනේක ණය ඒ අතුරු වලින්ම ලියන්න පුළුවන් දිනේ ණය කියලා මම කියවනේ. එතකොට අතුරු ටිකේ උනාට අර්ථය වෙනස් වෙන්නේ. එන ආර්යසත්‍යික මාර්ගය ඒකමයි. චතුරාර්ය සත්‍ය ඒකමයි. ත්‍රිලක්ෂණ ඒකමයි. නමුත් අර්ථය දුරුන් අන්තය අදාළ අර්ථය නෙවෙයි අපට තියෙන්නේ කියලා මම මුලින්ම ඔබට කියවන්න ඕකයි. ප්‍රාප්තියිනු ඉදිරියේදී ධර්මදේශනාවලදී හොයාගන්න පුළුවන් වෙයි ටික ටික තමයි එලි කරන්න පුළුවන් තමයි අද යන්න දෙද මේ මේක කල්පනා කරා මම මේ කියපු කාරණේ කල්පනා කරලා මම කියලා පිළිගන්න නැතුව ඉඳහසේ ඉතර බලන්න සංයෝජන මේ 10ක් තියෙන්න පුළුවන් පහෙන් පහ දෙන්න බෙදලා තියන්නේ ඇයි ඇයි සම්භාගය ඇයි ඕරම්භාගය දෙන්නේ කොහෙටද මේ කාරණා විමර්ශනය කරලා බලන්න ඒකට අපි ඒකට ඇහැරලා දෙන්න පාදලා දෙන්න එහෙමනම් මේ උදකෝ කෝකල තෝතරයෙන් පෙන්වන්නේ මොකද්ද? නිවන් මාර්ගය. තවතරල නිවන් යන්න පුළුවන් කමක් නැහැ. පැහැදිලිව පවණින් යන්න පුළුවන් කමක් නැහැ. පැහැදිලිව හොයන්න ඕනේ. නේ? වැඩිට බලන්න ඕනේ. වැඩිට බලනකොට තමයි බාහිර සීල වෘත මගින් හරි ආමිස පූජාව මගින් හරි ලැබෙනා වූ සක්කාය දිට්ඨි විනාශයක් නැහැ. අපි ඉන්නේ ඒ හොඳ දේවල් කරන තාක්කල් හොඳට විපස්සී. හැබැයි සංයෝජන විපහයතුලේ අපි ඉන්නේ. මුල් පහයතුලේ. අද පහයතුලේ මුල් පහයතුලේ. බුදුරජාණන් කියන්නේ සංයෝජන කඩනේ සංයෝජන කරන්න අවශ්‍ය කරන තමයි අපි ධර්මයේ කියලා කියන්නේ වෙනත් ධර්මයන් ලෝකෙ තිබුණා අදත් තියෙනවා සාාර ධර්මයන් අපි ඒවා අනුගමනය කළ හැකි නමුත් අපි සසරට බැඳෙන මේ මුලාව ගලව ගන්නට වෙනත් ක්‍රියාමාර්ගයකින් බෑ එහෙනම් අපි බුදුකූප බුද්ධරේ නතර කවුද කියලා හිතාගන්න ඉස්සරහට යන්න ඕනද කියලා හිතාගන්න ඔක කතාවයි නතුතරි. අමාරු යාපාද තුනී උනාට විනාශ වෙනවා. ඔය ගිහි පුද්ගලයාට අනාගාමී දක්වා ගිහි ගේ ඉන්න පුළුවන් කියන එකේ තේරුම ඕකයි. ගිහි කියන එකේ තේරුම සුදුසුකම් ඉන්න පුළුවන් කියන එක නෙමෙයි. කාමරාග තියෙනවනේ. ව්‍යාපාද තියෙනවා. නමුත් ඒක පරිගැනීමට යන්නේ නැහැ. විනාශ කරන්නට යන්නේ නැහැ. වෛර කරන්නට යන්නේ නැහැ. දැක්කිනවා මුත. අපි කියමුකෝ මේ දෙන්න අමුතනියෝලක් කියලා. අනාගාමී පුද්ගලයා මේ අමාරු ව්‍යාපාද තුනිකල පුද්ගලයා පිරිණියා නම් කාන්තාවට බුද්ධිය තේරෙන්නේ නැත්නම් කාන්තාවට ඕනේ දෙන්නේ බාධාවක් නැහැ. තමන් මේක දැකලා ඉන්නේ තමන් දන්නවා මේක විනාශ වෙන්න ඕන. නැත්නම් ආයෙ ලිකුල් කරලා හරියන්නේ නැහැ එතනින් එහාට. ඔය පිළිතුර කියන එකේ තේරුම අපි කතා කරන අප්‍රියාව කියන අර්ථේ නෙමෙයි. මම වෙනදා තුනක පෙන්නන්න. සතික්කූල කියන වදනේ දීලා තියෙන්නේ ඊට වඩා ගැඹුරු අර්ථයකින්. අපි මේ කෙස් හොඳ නැහැ ලොම් හොඳ නැහැ ගමයි පිළිකුල් කියලා හදාගත්තට හරියන්නේ නැහැ. ඒ වෙලාවේ කෙස් වල ලොම් වල හරි තියෙන ස්වභාවයක් කරනාම පිළිකුලව ආසාව දෙකම එක දෙයක්. පොළොවක් තියෙනවා නම් ආසයි පිළිකුල් කරනවා කියන එකේ තේරුම නාරදින්න පිළිකුල් කරන්නේ තියෙනවා නම් හොඳ නම් ආසයි කියන හැඟීම එතනම තියෙනවා. ඔතන පිළිකුල් කියන්නේ ආරි සත්‍යෙන් වෙනස් දෙයක්. අපි ඒක වෙන ධර්මදේශනාවක තියෙන තැනකින් ගමු අද ගන්න ඕනේ. මගේ වෙලාව ඉවරයක යනවා. පටික කියන එක මම දැන් මට පැහැදිලි කරේ මේ ගිනි පැත්තේ ඇතුලේ ගිනි කූර තියෙනවා. පත් වෙන්නේ නැහැ. හැබැයි පත් වෙන්නේ හැකියාව තියෙනවා. කොරෑරි අත්ුණාම ගිනි ගන්නවා. තරහව කියන එක නෙමෙයි. තරහව එන්නේ ගැටීමකින් නෙමෙයිද? අපි මතේක ඉන්නවා. යම් කිසි බුද්ධලෙක් ඊට වෙරෙහි වෙනකොට අපිට කේන් තියෙනවා. අද මම කියපු කතාවක් තවසන් කියන්න දැන් ඉතින් මරණ නිරයි. මේ පටිගේ නැහැ කි පෙන්නන්න. පටිගේ දුරු දිග නැහැ කි පෙන්නන්න. මහා ලොකු දේවල් ඕන නැහැ නේද? බාත්รูම් එකට ගියා මහත්තයා. බත්ේට කාරකට මෙදිකර තදලා තියලා එළියට ආවා. නෝනන් ගියා අද්දට. ඊළඟ දවස් මැදින්. මේ මලසා රත්යතු මේක පාවිච්චි කරලා දෙන්න හැටි වැරදි. මොකද මැදින් මෙදිකල ආරම්භ තියෙන්නේ. අයිනින් නරන්නේ නැහැ. නෝනත් මේක ඇල්ලුවේ නැහැ. සත්තරගෙන ඇවිදින් ගෙදර එක්කනට කිව්වා මොකද අර කරලා තියෙන වැඩි එයාගේ නීතිය තමයි මේක අගේනලා ටික ටික පිටකම යන්න ඕනේ. හරියට නීතිය තමයි මේක. එයා මැදින් මේක අගත්තේ පස්සේ පුළුවන්නේ. දැන් මේ දෙන්න අතර මේ ප්‍රශ්නේ උතුර දෙක ගියා ගැටමක් වස්සක්. තමන් හරියට මේ මහත්කයා ඉන්නවා අරයා හරියට නෝනයි. දැන් මේක කතා බහ දුර දෙක ගිහිල්ලා දැනගෙන ඉඳලා ගිහිල්ලා පහර දීමට ගිහිල්ලා අමනාප වෙලා දැන් න්යායට මට ඉන්න බෑ කියලා නෝනා ගෙදර ගියා. ටික සාදල. දැන් කොතනද පැතිදේ? දෙකහාර වෙන්න තමයි ප්‍රශ්නයක් දෙක තියෙන්නේ. මේ අමනුෂ්‍ය ආරක්ෂක මේ බුද්ධත්වයට හදලා තියලා නේද ඉන්නේ කතා කරන්න දෙයක් නැහැ නේ මහත්තයාට. ඒ දෙන්නෙකුගේ මත දෙක ගැටීම. නගර දෙකට ගැටෙනවා ගැටෙනකොට ගිනි ගන්නවා. ඉදි කුරත් එමය යැත්තෙනකොට ගිනි ගන්නවා. එතකන් ගිනි ගන්නෑ වගේ. පටිදී කියන්නේ කැමැති දෙයට හිත නොලැබෙන විචයි තරහ එන්නේ. එහෙනම් Taman කැමැති දෙයට හිත නොලැබෙනකොට ඕනෑම මොහොතක අපට මේ තරහව පැමිණිය හැකිය තරහව වෛරේකෝදී පළගැනීම දක්වා යනකොට ඒකට භාවනාව කියන්නේ සංසිඳීමටයි භාවනාව කියන්නේ. එහෙනම් අපි තවත් දවසකට හමු වෙයි මේ දේවල් ආයෙත් කතා කරමු. දැනට ඉගෙනගත්ත කාරණා ඔස්සේ ලබන පොයදා පේනකොට මේ ධර්ම දේශනාවයි සෞඛ්‍ය ධර්ම දේශනාවයි දෙක CD එකකට ගාලාගෙන අද දෙන්නම්. මට අතොල්තන්න කවුරු හරි මන් දීපු CD දැනට පාවිච්චි කරවෝ ගෙදා ගත්තා ඉන්නවද කියලා මම දීලා ඉන්නේ. හරි හොඳයි හොඳයි හොඳයි. අනිවාර්යෙන් මම මගේ බණ දවසට පැය දෙකක් අහනවා. මදි බණ කාර්යවත් වෙවහන්න මට බෑ. මොකද සක්කායදිට්ඨිය කියන්නේ තම කියලා උගන්වන හින්දා. පංචස්කන්ධය කියන්නේ ශරීරය කියලා උගන්වන හින්දා. සංවදනයේ බලයක් හදන්න උගන්වන හින්දා මට අහන්න දෙයක් නෑ මේ සමාජයේ බණවල. ඇත්ත සිද්ධිය එකයි. මේවා ගැඹුරුදයක් වෙනවා නම් කවුරුරි මං අහන්නම්. එහෙම නැත්නම් මම මගේ ගණ අහලා පුදුම විදිහට මට බිනුවක් හම්බ වෙනවා. අනිවාර්යෙන් දවසකට පැය දෙකක් විවිධ විදිහකට තියෙනවා. මේ තාක්ෂු එකක තියෙනවා. CD වල තව එකක තියෙනවා. DVD වල තව එකක තියෙනවා. කම්පියුටර් තව එකක තියෙනවා. කොහෙන් හරි අහනවා මම. මේ බණහල තමයි මේ ජීවන ලයි. ඔබටත් ඒකයි මම කියන්නේ මේ තයයට අමාරු විතරක් කාලා හරියන්නේ නැහැ. කොහෙන් හරි මේවා විතරමනේ නෙවෙයි මං කල ඉක්ුණන්නේ නැහැ මේවා කියලා. අපි මුදලක් දාලා ඒ යන මූල්‍ය වේදම කඩේට යන වේදම දාලා හදාගන්න සීතියක්. නිරන්තරයෙන් ආපහු වහන්න 2006 සිට අද දක්වා කියපු සියලුම වන මංගාව තියෙනවා DVD වල හෝ CD වල හෝ කැසට් වල. මම තමන් අහනවා. එදා කීවට වඩා අද මං ගැමරින් බලල්ලෝ තියෙනවා කියන එක මට වැටහෙනවා. එහෙනම් අපි සමගලින් අපිට මේ අවස්ථාව මේ මධ්‍යස්ථානයේ සලසා දුන්නා. සංවිධායක මණ්ඩලයේ මට මේ සඳහා ආරාධනා කළා මගේ හිතවත ප්‍රසාද් මහත්මයා. ඊළඟට සාගර මහත්මයාගේ දිවිව දරුවන්තා බිරිඳගේ නැගණිය සොඳ මහත්මයාට ඉන්නවා. මගේ සායක මම ගන්න පුළුවන්. ඒක වැදගත්. ඉතින් අපිට මෙතෙන්ද එන්න ලැබිච්ච එක නේද? මට වඩා ඔබට තාහියක් මගේ දේශනීය ප්‍රඥාව වැඩිඳ කාරණයක්. මේ බන තේරෙන අයට කියන්න ඕන. එහෙනම් අපි සතර ගමන අනාගත බුදුරයාගේ නෝ මේ පරිලෝක නෝ මේ ජීවිතයේදී මේ සතර ගමන කෙලවර කරගන්නට. මේ ධර්ම ශ්‍රවණයෙන් ලබන්නා වූ අවබෝධයේ හේතු ආශ්‍රනා වේවායි හැමෝම සාදු කියලා ප්‍රාර්ථනා කරගන්නවා. ධර්ම ශ්‍රවණය කිරීමෙන් සම්බන්ධ පූජා කිරීමෙන් සාක්ෂාවට යම් යම් කරුණු යොමු කිරීමෙන් අත්පත් වෙනා වූ ආනිසංසයන් පරිවසරඥාති පිළිපින් සම්මෝදන් කරමු. අරොක්ෂන් ප්‍රඥාති සුපිසෝ කප්පතිලට කැඳ පැමිණේවා. ඔබ හැම දිනාගේ ජීවිත මෙලොවසෙන් දුක් නිරෝගී සුවපත් සිල්ප කැඳ පැමිණේවා. පාප මිත්‍ර ආදී සේවනයන්ින් වෙන් වේවා. කල්‍යාණ මිත්‍ර සේවනය ලැබේවා. සියලු දුර ලොවට හේක වදාලා වූ විලක්ෂණ සංඛ්‍යාත බුද්ධාත්මී ගැඹුරු වතහා ගැනීමට තරම් නුවණ කුප්‍රායාමේ ගිය ඔබ හැම දිනාටම සකල දුක් සංජේ නිමාවන්නා වූ නිර්වාණ සම්පත්තිය පිණිස මේ ආශ්‍රය මේ අවබෝධය මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි සාන්තිව ප්‍රාර්ථනා කරගන්නවා. ආතත්තාජුම්මත්තාලේවානාදාමහිත්‍තිකා පුඤ්ඤං සම්මෝදිස්වා ිරංගම්ඛං සුඛං සදා ධර්මස්සෝනේ ආනිසංසං අවෝධය කිත්කොත් හැමදිනාටම දෙනවා වූ සියලු සුතුම් නිර්වාණ සොයක් හත්වේවා.